නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීමට. නමස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස යෝ ධම්මචාරේ කායේන වාචාය උදචේතසා ඉදේවනං පසංසන්ති පෙංච සංගේ ප්‍රමෝදති ති. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින මෙත්තං ඊටම වැදගත් යුතුයකමක්, ඥාතික යුතුයකමක්, පුණ්‍යානුමෝදනා පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. මේට දින කිහිපයකට කලින් මිය ගිය ආදරණීය පියතුමා වෙනුවෙන්, ඥාතිවරයා වෙනුවෙන් සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. පින්තුනි, අපේ බෞද්ධ චාරිත්‍රය අනුව අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපේ සිරිත තමයි මිය ගියාට පස්සේ ආගමික කටයුතු කරනා වගේම දින හතක් සම්පූර්ණ වෙනකොට ඒ අය වෙනුවෙන් ගුණ සිහිපත් කරලා පින්කමක් කරලා පින් අනුමෝදන් කරන එක. ඉතින් ඒ යුතුයකමයි මේ ඇත්තන් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්තුනි, මෙලෙස කරන පින්කම් වල වැදගත්කම අපට කීප ආකාරයකින් සිහිපත් කරන්න පුළුවන්. පින්කම මෙවැනි පින්කමක් අංග ආකාර කිහිපකින් වැදගත්. මොකක්ද ඒ වැදගත්කම? ප්‍රධානම දේ තමයි ඒ මියගිය ඇත්තන් පින් බලාපොරොත්තුවකින් කිසියම් තැනක සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙලා එයාගේ පරලෝක ජීවිත සුවපත් කරගන්නවා. ඒක තමයි ප්‍රධානම වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අනිත් කාරණේ තමයි ජීවත් වෙලින් ඥාතීන් හැටියට එමිය ගිය කෙනා වෙනුවෙන් ඥාතිවරයා වෙනුවෙන් අපට කරන්න පුළුවන් ලොකුම දේ තමයි, ලොකුම උපකාරය තමයි මේ හැටියට පින්කමක් කළ පින් අනුමෝදන් කරන එක. ඒ යුතුයකම අපි කරාම අපේ හිතේ ලොකු සැනසීමක් ඇති වෙනවා. අනේ අපට කරන්න පුළුවන් දේ අපි කළා නේද කියලා. අනිත් දේ තමයි පින්තුනි, වැදගත්ම දේ තමයි අපටත් අපේ ජීවිත පිළිබඳව කිසියම් ආකාරයකට හිතන්න මේක හොඳම අවස්ථාවක්. අපේ ජීවිත හරියට මහා මාර්ගයක ගමන් කරන වාහනයක් වගේ. ඒ වාහනේ නිතරම ගමන් කරනවා. නමුත් එහෙම ගමන් කරද්දී අපේ රතුපාට ලයිට් එකක් ආවහම, රෙඩ් ලයිට්ස් ආවහම අපි ටිකක් නවතිනවා නේද? එතකොට කෙනෙකුගේ මරණයක් කියලා කියන්නේ පින්නතුනි හරියට රතු ලයිට් එකක් පත් වුණා වගේ. අපිට ටිකක් නැවතිලා අපි මේ වේගෙන් යන ගමන ගැන පොඩ්ඩක් හිතන්න අපිට වෙලාවක් මේක. අපි එදිනෙදා ඉගෙනීම් කටයුතු කරනකොට, රැකිනක්සාදිය කරනකොට, දූ දරුවන්ගේ වැඩපල කරනකොට අපිට බොහෝ විට අමතක වෙනවා මේ தත්ත්වයට අපි පත් වෙනවායි කියලා. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම තමයි අපට මේක නැවතවතාවක් මතක් වෙන්නේ, සිහිපත් වෙන්නේ. නැත්තම් එදිනෙදා කටයුතු එක්කම ඉන්නකොට අපේ ජීවිතවල බොහෝ විට මේක අමතක වෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දිනෙක මේ ධර්මයේ වෙතාවේ, බොහෝ දිනෙක මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තේ තමන්ගේ ළඟම ඥාතියෙක් මිය ගිහිව අවස්ථාවල. ඒ වගේම තමන්ගේ ළඟම ඥාතියෙකුට බරපතල අසනීපයක් හැදෙච්ච අවස්ථාවකදී. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට තමන් ජීවිත කාලෙම හම්බ කරපු දේවල් ඔක්කොම නැති වෙච්ච අවස්ථාවේදී තමයි සමහර අයට ජීවිත ගැන හිතන අවස්ථාවක් ලැබුණේ. දැන් මේ පිනතුන් දන්නවා අපේ රටේ ඇති වුණු සුනාමි වදුර ගැන. සුනාමියේදී බොහෝ දෙනා මිය ගියා. ලංකාවේ ජනගහනය 40,000ක් විතර මිය ගියා. ඒ විතරක් නෙවෙයි, සමහර අය කඩේට ගිහිල්ලා එනකොට ගෙදර තිමුණු තැනක්වත් නැහැ. කොහේ හරි ගමනක් ගිහිල්ලා එනකොට සමහර අය එහෙම හිටියා, එනකොට ගෙදර තිමුණු තැනක්වත් නැහැ. උප්පැන්න සහතික ඉඳන් සියල්ලක්ම මොහොතට ගිහිල්ලා. පින්නොතින් මෙවැනි ජීවිතවලට පත් වෙච්ච අය ජීවිත ගැන වඩ වඩාත්ම හිතන ගත්තා. හිතන ගත්ත විතරක් නෙවෙයි, ඒ බොහෝ දෙනා පින්කම් වලට වඩ වඩාත්ම නැඹුරුණා. මෙන්න මෙවැනි කාරණා තමයි පින්නතුනි අපට ජීවිතය ගැන ලොකු අවදි බවක්, ලොකු පිබිදීමක් ඇති කරගන්න හොඳම අවස්ථාව. අපේ ජීවිතවල සිදුවෙන අඩුපාඩුකම් මඟහරවගෙන අපේ ජීවිත වඩාත්ම නිවැරදි පැත්තට යොමු කරගෙන ජීවිතේ වඩාත්ම හරයක් ප්‍රයෝජනයක් ගන්නට අපට ජීවිතය නිසි මඟට යොමු කරන්න මේක හොඳම අවස්ථාවක්. විශේෂයෙන්ම පින්නතුනි අපේ අම්මා තාත්තා දෙන්න කියන්නේ අපේ ජීවිතයට බොහොම සමීප දෙන්නේ. අම්මා තාත්තා දෙන්න තමයි අපේ ලෝකය. කුඩා කාලේ අපි අම්මා නොදැක්ක හිටියොත්, එතැන්මිට අම්මා අපේ ඇස පේන මට්ටමින් ඈත් වුණොත් අපි අඬනවනේ. අපි හිතන්නේ අම්මා නැති වුණා මේ කියලා. අපි අඬනවා. එතැන්මිට දුකක් ඇති වෙච්ච අවස්ථාවේදී, කරදරයක් ඇති වෙච්ච අවස්ථාවේදී අපි දුවලා ඇවිල්ලා අම්මගේ ඇඳුමේ එල්ලෙලා, අම්මගේ ඇඳුමේ එතැන්මිට මූණ සංගවගෙන අපි අඬපු අවස්ථා තියෙනවා. ඒ වගේම අපේ අම්මා තාත්තා දෙන්න මෙහෙමයි අපේ ජීවිතවලට ලොකු ආලෝකයක් වෙච්ච අය, ලොකු පිහිටක් වෙච්ච අය. අන්න ඒ අම්මා තාත්තා දෙන්නගේ ජීවිත පින්තුනි අපේ ජීවිතේ බොහෝ විට ආදර්ශයට ගන්නවා. අම්මා තාත්තා දෙන්න තමයි අපේ ලෝකය. අම්මා තාත්තා දෙන්න අඳින පළඳින හැටියට, ගමන් බිම යන විදියට, කතා බහ කරන විදියට, ඒගොල්ලන් හැසිරෙන විදියට, කෑම කන විදියට තමයි අපි බොහෝ විට කුඩා කාලේ ඉඳන්ම හුරු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අය අඳින පළඳින විදිහටත් අපි අඳිනව නේද? දැන් කුඩා කාලේ කුඩා ළමයි අම්මා තාත්තා විදිහට අඳිනවනේ. කුඩාම කාලේ අම්මා වගේ සාරි අඳිනවා. ඒ වගේම පිරිමි ළමයි නම් කලිසම් ඇඳලා කලින්ම රැවුල එහෙමත් තියලා නේද? ලොකු සපත්තු දාගෙන එහෙම යනවා පොඩි කාලේ. අම්මා වගේ සාරි අඳිනවා. අම්මා වගේ පොඩි ගියක් හදාගෙන උයනවා. මේ වගේ පොඩි කාලේ අපි අම්මා තාත්තා දෙන්න තමයි අපි වැඩිපුරම ආදර්ශයට ගන්නෙ. ඒ වගේම බලන්න පින්නතුනි අපි කුඩාම කාලේ අපේ අම්මා තාත්තා දෙන හුඟක් ලස්සනයිනේ. ඒ වගේම හුඟක් ශක්තිමත්. අපේ ජීවිතවල දැකපු ලස්සනම දෙන තමයි අපි අම්මා තාත්තා දෙන්න. ඒ අම්මා තාත්තගේ විවාහ මංගල පින්තූර එහෙම දකින්න අපි හුඟක් කැමතියි. ඒවට අපි හරි ආසයි. ඒ ලස්සනට හිටිය අම්මා තාත්තා දෙන්න බලන පින්තුනි අපි හදනකොට, අපි ටිකෙන් ටික ලස්සන වෙනකොට ඒ අම්මා තාත්තා දෙන්නට මොකද උනේ? ඔය අම්මා තාත්තා දෙන ටිකෙන් ටික අම්මා තාත්තා දෙනගේ තිමිච්චේ ලස්සන ටිකෙන් ටික අඩු වුණා. ටිකෙන් ටික එයා ඉදියපත් වුණා. වියපත් වුණා විතරක් නෙවෙයි ඇතැම් විට එක්කෙන දෙන්න අපේ ජීවිතවලින් ඒගොල්ලන් සමු ගන්නවා මරණයටපත් වෙනවා. මෙන්න මේ අම්මා තාත්තා දෙන්නගේ ජීවිතය තමයි පින්නතුණි අපට අපේ අනාගතය ගැන බලන්න පුළුවන් ලොකුම කණ්ණාඩිය, කැඩපත, මිරර් එක, රිෆ්ලෙක්ෂන් එක. අම්මා තාත්තා දෙන්නාගේ ජීවිත හරියට අපි දැක්කොතින් අපේ ජීවිතවල දෙපින්නතුණි ඒ අයගේ ජීවිතවල ගියාට වඩා ඉහළ ගමනක් අපට යන්නට පුළුවන්. ඒ අය ජීවිතයේ ලබාගත්තු ජයග්‍රහණ වලට වඩා වැඩිපුර අපට යන්නට පුළුවන්. මොකද ඒ අයගේ අත්දැකීමොත් අපට අත්දැකීම් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ අයට වැරදුනා නම් යම්කිසි තැනක අපට ඒක හදා ගන්නත් පුළුවන්. ඒ අයගේ හොඳ ගති ගුණ තිබුණා නම් අපට ඒක ආදර්ශයට ගන්නත් පුළුවන්. ඒ වගේම පින්නතුණි අපට විශේෂයෙන්ම පේන දෙයක් තමයි ඒ අම්මා තාත්තා දෙන වයසට යන විතරක් නෙවෙයි ටිකෙන් ටික ඒ අය අපේ ජීවිතවලින් සමු ගන්නවා. එතකොට බලන්න පින්නතුණි ඒ අය අපිව මේ ලෝකෙට හැදුවා, අපිව පෝෂණය කළා, අපට ධනය දුන්නා. ඒ දීපු අපේ අම්මා තාත්තා දෙන්න අපේ දැන් මේ දැන් අද අපච්චි සිහි කරනවා, පියතුමා සිහි කරනවා. එතුමා බලන්න රැකී රක්ෂා කරලා මේ දරුවන්ව පෝෂණය කළා. ඒ වගේම Tamanට තිමිච්ච ඔක්කොම දේවල් ටික දුන්නා. දේලා වයසට ගියා, ලෙඩ වුණා. බලන්න එතුමා අවුරුදු 85ක් තිස්සේ හදාගත්තු ශරීරයවත් අරන් ගියේ නැහැ. ඒකත් අත්හැරලා ගියේ. පින්නතුනි මේ ඉරණමටම මේ ස්වභාවයටම අපි හැමදෙනාමත් අපේ ජීවිතවලදීපත් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි අපට හිතන්නට හොඳම දේ ජීවිතේ. මේක අපි හරියටම හිතුවොතින් අපි කල්පනා කරලා බලන වටිනෝ පින්නතුනි එහෙනම් අපි ජීවිතේ මොකද්ද කළ යුත්තේ? බොහෝ දෙනාට හිතෙන්නේ හොඳට ඉගෙන කියාගෙන හොඳ රටකට ගිහිල්ලා රැකී රක්ෂාවක් කරලා ගියක් හදාගෙන දරුවෝ ටිකක් හදලා හිටියොත් විතරයි ජීවිතේ කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. පින්නතුනි මේ ජීවිත පිළිබඳව අපට නොපෙනෙන පැත්තක් තවත් ජීවිතේ තියෙනවා. ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ අපේ ජීවිතය අපට නොපෙනෙන පැත්ත ගැන දේශනා කළපු ශාස්ත්‍රවරේ. උන්වහන්සේ මේක කතන්දරයක් විදියට ගොඩනගාගත්තු දෙයක් විතරක් නෙවෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්ම දැකපු දේ තමයි දේශනා කළේ. සම්මා සම්බුද්දත්වයට පත්වීමේදී උන්වහන්සේගෙන් එක්ස්පීරියන්ස් එකක් විදියට ලබාගත්තු දේ තමයි ලෝකෙට දේශනා කළේ. ඒ දේශනා කරද්දී උන්වහන්සේ සඳහන් කරනවා අපි ජීවිතේහි මේ මට්ටමට හිටියට අපට අපේ අතීතයේ කරපු හුඟා කර්ම ශක්තියන් අපේ තියෙනවා. මේක අපට පේන්නේ නැහැ. දැන් බොහෝ දෙනෙකුට හිතෙන එකපාර අපි මේ මනුස්ස ලෝකෙ ඉපදුනා කියන එක විතරයි අපට හිතෙන්නේ. නමුත් පින්නතුනි මේ තත්ත්වයටපත් වෙන්නට මේ මනුස්ස ජීවිතේ ලබා ගන්නට අපි සසර හුඟාක් පින්දහම් කරලා තියෙනවා. ඒ පින්දහම් වල ස්වභාවය පින්නතුනි අපට හිතා ගන්නවත් බෑ. ලෝකයේ මිනිසයන් වශයෙන් මිනිසු ලෝකෙහි කොච්චර දැන් ජනගහනයක් ඉන්නවද? 5 billion. More than 7 billion. දැනට ලෝක ජනගහනය බිලියන 7කට වැඩි. කෝටි 7000කට වැඩි. කෝටි 700කට වැඩි. කෝටි 700යි මොළ දැන් ඉන්නේ. එතකොට මේ ජනගහනය අතුරින් පින්නතුනි බලන්න බොහෝ දෙනෙකුට හිතෙනවා මේක ලොකු ජනගහනයක් කියලා. නමුත් පින්නතුනි බලන්න අනිත් සත්‍යයන් එක සාපේක්ෂව අනිත් සතුන් එක සාපේක්ෂව අහසේ පියාඹෙන කුරුල්ලන්, මුහුදේ ඉන්න සත්තු, කැලවල් වල ඉන්න සත්තු, ඒ වගේම පොළවේ ඉන්න කූඹි ආදී මේ සත්තුනොත් එක සාපේක්ෂව බලනකොට මිනිස්යන් වශයෙන් ඉන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක්. මුහුදේ ඉන්න මාළු ගත්තත් එක හුඹහකට හුඹහක ඉන්න වේයෝ ගත්තත් විශාල ප්‍රමාණයක් සත්තු මේ ලෝකේ ඉන්නවා. ඒ සත්‍යයන් අතර පින්නතුනි ඒ සත්‍යයන් අතර මිනිස්යන් කියන්නේ ඉතාම සල්පයයි. ඒ සල්පය අතුරෙනොත් හොඳ නිරෝගී සම්පන්න මනුස්ස ජීවිත ලැබලා ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හොඳට ලස්සනට තියෙන හොඳට බුද්ධියක් තියෙන මිනිසු ඉන්නේ ඊටත් වඩා සල්පයයි. ඒ තරක් නෙවෙයි පින්නතුනි එවැනි කාලයක හරි දහමක් අවබෝධ කරගන්න දහමක් ලැබිච්ච අය ඉන්නේ ඊටත් වඩා සල්පයයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්නතුනි මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේ සියල්ලක්ම ලැබුණේ ලොකු පිනක් කරලා නිකන් දෙයකට නෙවෙයි. සතර හුඟක් අපි පින් කළා, හුඟක් ප්‍රාර්ථනා කරලා. මොකද අපේ කර්ම ශක්තිය පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැම් විට අපි ඉතාම දුෂ්කර ප්‍රදේශයක ඉපදෙන්න තිබුණා. අපේ කර්ම ශක්තිය පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ඉපදෙනකොට මැස් දෙක අඳ වෙන තිබුණා. අපේ කර්ම ශක්තිය පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ඉපදෙනකොටම බිහිර වෙන්න තිබුණා. ඇතැමිට අම්මා තාත්තා නැති වෙන්න තිබුණා. එනැත්තම් අංග විකල වෙන්න තිබ්බා. මේ සියලුම දේවල් ඉක්මවලා මේ සියලුම දේවල් මගහැරලා පරිපූර්ණ මනුස්ස ආත්ම භාවයක් ලැබලා ඒ සියල්ලටම වඩා හොඳ බුද්ධියක් ලැබිලා මෙවැනි කාලයක ඉපදෙනවා කියන්නේ පිනතුණි ඉතාම අමාරු දෙයක්. ඉතාම ටික දෙනෙකුට විතරක් ලැබෙන ඉතාම වාග්ය සම්පන්න අවස්ථාවක් කියලායි බුදුදහමෙන් සලකන්නේ. අන්න ඒ වාග්ය සම්පන්න ජීවිතේ ලැබපු කෙනා මෙන්න මේ වගේ දහමක් ලැබුණා නම් ඒ තැනැත්තා ඒ දහම තුලින් තමන්ගේ ජීවිතේ ගමන් මඟ වඩාත්ම නිවැරදි විදියට තේරුම් ගන්නට ඕන. ඒ කෙනා ජීවිතේ කරන්න පුළුවන් වටිනාම දේවල් ටික කරන්න ඕන. ඒ දෙනා ඒ කෙනා අනිත් කෙනෙකුට යම් කිසි තමන් ලබාගත්තු දෙයක්කට හානියක් කරන්න බැරි දේවල් වැඩිපුර රැස් කරගන්නට ඕන. අද අපි රැස් කරගන්න හුඟා දේවල් පිනතුණි නොඑක් දේවල් නිසා විනාශ වෙන්න පුළුවන්. ලෙඩ වෙන්න පුළුවන්. මහලු වෙන්න පුළුවන්. අපේ රැස් කරගෙන තියෙන අපේ දරුවන්, අපේ ඥාතීන්, අපේ දේපළ ඕනම මොහොතක නැති වෙන්න පුළුවන්. ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. ඕනම මොහොතක වයසට යන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙවැනි දේවල් අතුර පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා අපට වෙනස් නොවන වෙනත් කෙනෙකුට විනාශ කරන්න බැරි ස්ථාවර දෙයක් අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ඒ දේ මොකද්ද? ඒ තමයි අපේ මානසික ශක්තිය. අපේ මනස ඉහළටම දියුණු කරවතින් ඒ දියුණු කරපු මානසික ශක්තිය නිසා අපට දුක් කරදර එන අවස්ථාවේදී ඒ දුක් කම්කටොළු වලින් අපට නිදහස් වෙන්න පුළුවන්. මේක තමයි බුදුදහමෙන් දේශනා කරන ඉතාම වැදගත් දේ. බුදුහාමුදුරුව සඳහන් කරනවා ලෝකෙ මිනිස්සු සැපත හොයාගෙන යන්නේ, දුකෙන් නිදහස් වෙන්න කියලා හොයාගෙන යන්නේ, ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න කියලා දේවල් රැස් කරගන්නේ ලෙඩ දුක් වලට පත් වෙන දේවල්ම කියලා. මහලු භාවයෙන් නිදහස් වෙන්න, මහලු භාවයෙන් මිදෙන්න කියලා බොහෝ දෙනෙක් කරන්නේ මහලු වෙන දේවල්ම ළඟා කරගන්නවායි කියලා. ලෙඩ වීමෙන් නිදහස් වෙන්න කියලා ළඟා කරගන්නේ ලෙඩ වෙනම දේවල් ටිකක් කියලා. ඒ වගේම තමන්ට අත්හැරෙන දේවල් අතුරින් තමන් රැස් කරගන්නෙත් අත්හරින දෙයක්ම කියලා. දැන් බොහෝ විට පින්නතුනි අපේ ජීවිතේ ලොකුම දේ හැටියට අපි සලකන්නේ දූදරුවන්. දූදරුවන් අපට ඉන්නට ඕන, අපි දූදරුවන් හොඳට පෝෂණය කරන්නට ඕන, දූදරුවන්ට හොඳට උගන්වන්නට ඕන. නමුත් පින්නතුනි එහෙම ලබා ගන්න දූදරුවනොත් අපට ජීවිතය අහිමි වෙනවා. අහිමි වෙනව විතරක් නෙවෙයි පින්නතුනි, දරුව විතරක් නෙවෙයි අපේ ශරීරය බලන්න. අපේ ශරීරයත් අපට අහිමි වෙන ලෝකයක අපි මේ ඉන්නේ. මරණයෙන් පස්සේ අහිමි වෙනව විතරක් නෙවෙයි පින්නතුනි, ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. දැන් අපේ ගෙදර කියලා අපි මේ ගෙදරට ඔප්පුවක් තියාගෙන ගෙදර හිටියට මේ ගෙදර මේ ඉඩමේ තව කොච්චර සතු ඉනවද කියලා දන්නවද? කුරා, කුහුඹින්, වේයන් ආදී, මීයන් ආදී, කැරපොත්තන් ආදී සතු රාශියක් මේ ගෙදර මේ ඉඩමේම ඉන්නවා. ඒ කටියට ඔප්පුවක් නැහැ. නමුත් ඒගොල්ලොනො තමන්ගේ ගෙදර වගේ මේක ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, වඩාත්ම පුදුමය බලන්න පින්නතුනි, අපට නොපෙනෙන සතුත් මියාශ්‍රිතව ඉන්නවා. ඒ අයගේ වගේ ඒගොල්ලන්ට හිතෙන ඒගොල්ලන්ගේ ගේ කියලා මේක. ඒගොල්ලන්ගේ ගස්කොලන් කියලා හිතෙන කුරුල්ලෝ එහෙම ඇවිල්ලා ගස්වල ඉන්නවා, සමනැල්ලෝ ඇවිල්ලා ගස්වල ඉන්නවා, මේ මැස්සු ඉන්නවා. ඒ කට්ටිය හිතන ඒගොල්ලන්ගේ ගස්කොලන් කියලා මේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි පුදුමය. වඩාත්ම පුදුම සහගත දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මේ පින්නතුන් දන්නවද අපේ ශරීරය ඇතුලේ කොච්චර සත්තු ඉන්නවද? අපේ ශරීරය ඇතුලේ දහස් ගණන් කුඩා සත්තු ඉන්නවා. ඒ සත්තුන්ට හිතෙන්නේ ඒ සත්තුන්ගේ ගෙදරේ මේ ඉන්නේ කියලා. ඒ අයගේ කියලා හිතෙන්නේ මේක. ඒ අයට උපැන සාතියක් නේ, අපේ උපැන සාතියේ මේ කට්ටියත් ඉන්නවා. අපි ගමන් බිම යනකොට අපේ වාහනයම නොමිලේ කට්ටියත් යනවා. විතරක් නෙවෙයි අපට අපි කන කෑම ටික ඒගොල්ලන් තමන්ගේ ආහාරය කරගන්නවා. ඒකයි පිනුතුනි පුදුමය. මරණයෙන් පස්සේ අහිමි වෙනව විතරක් නෙවෙයි, මේ ජීවත් වෙන කාලයේදීම අපේ ශාරීරිය තමන්ගේ ශාරීරිය තමන්ගේ නිවස විදියට හිතාගෙන ඉන්න තවත් බොහෝ සත්තුන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි, මරණයට පත් වෙනවත් එක්කම බලන්න අපේ ශරීරයට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අපිට මොකද වෙන්නේ? අපේ හිත මේ ශරීරයෙන් අයින් වීමයි වෙන්නේ. මරණයට පත් වෙනවා කියලා කියන්නේ රූපේ හැමම තියෙනවා. අපට වෙන්නේ අපේ මනස ශරීරයෙන් අයින් වීම විතරයි. ශරීරය මනස ශරීරයෙන් අයින් වීමත් එක්කම අපි තවදුරටත් නමවත් කියලා කියන්නේ යාට. ඊට පස්සේ කියන්නේ මලමිනිය කියලා කියන්නේ. නමුත් පින්නතුනි බලන්න අපි සම්පූර්ණ අපේ ජීවිතේ අපි විශ්වාසය තියාගෙන ඉන්නේ මේ රූපය ගැන. අපි සම්පූර්ණම වැඩ කටයුතු කරන්නේ. අපි සම්පූර්ණයෙන්ම අපේ කාලසටහන්, අපේ දිනචරියාවන්, අපේ සැලසුම් ඔක්කොම හදන්නේ අපි මේ ශරීරය පදනම් කරගෙන. නමුත් එහෙම ඉන්න ශරීරයේ පින්නතුනි එක සුළු මොහොතකින් අපට මේ ගොඩනගාගත්තු ශරීරය අපට අහිමි වෙනවා. එතකොට ජීවිතය කියලා කියන්නේ පින්නතුනි මේ ශරීරය විතරක් නෙවෙයි, මේ ශරීරයත් එක්ක මනසක් කියලා දෙයක් තියෙනවා. මේ මනසයි ශරීරයයි දෙකම එක තැන තිබ්බ වෙලාවට තමයි අපි පුද්ගලයෙක් කියලා කියන්නේ. මේ ශරීරය මනසයි දෙකම එක තැන තියෙන වෙලාවක තමයි අපට අතප්පයක් මේ මොසවන්නත් පුළුවන්, ඇස්පිය ගහන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මනසයින් වෙනවත් එක්කම මේ ශරීරයේ කිසිම දෙයක් කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. අද අපට පේන මේ ශරීරය. එහෙනම් පින්නතුනි ශරීරය මේ වගේ දෙයක් නම්, ශරීරය සකස් වෙලා තියෙන මනසත් එක්ක නම් අපට එහෙනම් වඩාම වටින මොකද්ද? මනසද ශරීරයද? අපට මනස තමයි වැඩිපුරම වටින්නේ. අපි කොච්චර සැප දුක් විඳිනවාද කියන එක තීරණය වන්නේ අපේ ශරීරයේ හැඩයවත්, ශරීරයේ ලස්සනවත් නෙවෙයි. අපි කොච්චර සතුට විඳිනවාද, අපි කොච්චර දුක් විඳිනවාද කියන එක තීරණය වන්නේ අපේ මනස. දැන් බලන්න අපේ ශරීරයක් තියෙනවා කියලා හිතෙන බොහොම සුළු වෙලාවක නෙනේ. අපි නිතරම හිතත් එක්කනේ වැඩ කරන්නේ. අපි ඕන මොන ගැහිච්චා ගැන හිතනවා, අපි කරපු කියපු දේවල් ගැන හිතනවා නේද? ඇතැම් විට නිදිය ගන්නකොට උනත් අපේ ශරීරයක් තියෙනවද කියලා හිතෙන්නවත් නැහැ. ශරීරය පිරිසුදු කරනකොට, ලස්සන කරනකොට, කණ්ණාඩි ළඟට ගියාම ශරීරය මතක් වෙනවා. නමුත් අනිත් හැම වෙලාවෙදීම අපි මනසත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. අපිට කොච්චර මේ පහසුකම් ටික තිබුණත්, කොච්චර හොඳ රැකිරක්ෂා තිබුණත් අපේ මනසට දුක් එන අරමුණක් ආවට පස්සේ අපට ඒ සම්පත්තියේ සතුට තියෙනවද? අපට සතුට නැහැ. අපට මේ මනසට ආපු අරමුණේ තමයි අපි හිතේ ඉඳින්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේක අවබෝධ කරගත්තු කෙනා ජීවිතේ කරන ප්‍රධානම දේ තමයි තමන්ගේ ශරීරයට සලකනා වගේ ශරීරයට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්නේ තමන්ගේ මනසට. මනසට තමයි ජීවිතේ වැඩිපුර සලකන්නේ. කොහොමද අපි අපේ හිතට සලකන්නේ? කොහොමද අපි මනසට සලකන්නේ? කන්න බොන දීලාද? කන්න බොන දුන්නට ටික වෙලාවකින් ආයි බඩගිනි වෙනවා. ඇඟ පිරිසුදු කරාට ආයි ටික වෙලාවකින් පිරිසුදු කරන්න වෙනවා. හැමදාම උදෑසනට මූණ සෝදන්න වෙනවා, දත් මදින්න වෙනවා. කෑම බීම කොච්චර දුන්නත් කවදාවත් මේ ශරීරයට ඇති වෙන්නේ නැහැ. දිගින් දිගටම කරන්න ඕන. නමුත් පින්නතුනි මනසට සලකන්නේ කොහොමද අපි? මනසට සලකනවායි කියලා කියන්නේ හිතට අපිරිසිදු සිතුවිලි, අකුසල සිතුවිලි නොයන විදියට හිත ආරක්ෂා කරගන්න එක. ඒ විතරක් නෙවෙයි, අකුසල චේතනා නොයන විදියට හිත දිනු කරගන්න වගේම හැකිතා කුසල සිතුවිලි මනසට ඇති වෙන විදියේ වැඩපිළිවළක නිතර යෙදෙන්නට ඕන. අනිත් දේ තමයි අපට ජීවිතයේ දුක් පීඩා ඇති වෙන කාරණා ජීවිතයේ තියෙනවා. අන්න ඒ දුක් කරදර ඇති වෙන අවස්ථා තීරුම් අරගෙන ඒව ගැන අපි බුද්ධිමත් විදියට හිතන ක්‍රමයක් ධර්මයේ තුලින් හදා ගන්නට ඕන. ඒ සඳහා හේතු වෙන සූත්‍රයක් තමයි මම අද මේ පිනුතුන තෝරාගත්තේ. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්තනිකායේ කෝසල සංයුත්තේ කියන කොටසෙයි. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ කාලේ හිටිය කොසල් රජතුමාට. කොසල් රජතුමා කියලා කියන්නේ ඒ කාලේ හිටිය ප්‍රබල රජ කෙනෙක්. මේ රජතුමා නිතරම බුදුහාමුදුරුවෝ හමු වෙන්නට, උන්වහන්සේගෙන් ධර්ම දේශන අහන්නට ඇවිල්ලා තියෙනවා. දිනක් මේ රජතුමා බුදුහාමුදුරුවන් ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන් කියනවා, ස්වාමීනි, අපේ රාජාභිෂේකේ කරපු අය, රජකම සඳහා ඔටුන්න ලැබපු අය, රජකම ලැබපු අය අපට හුඟක් වැඩපළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි හුඟක් බොහොම ලස්සනට, බොහොම ආඩම්බරෙන් ඉන්න අය අපි. එහෙම ඉන්න අය හැටියට අපට හුඟක් වැඩපළ තියෙනවා කියලා කිව්වා. මෙහෙම කියපු අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ මේ රජතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ප්‍රශ්නය? රජතුමනි, ඔබතුමාට ඉතාම විශ්වාසවන්ත ඇමතිවරු 4 දෙනෙක් ඉන්නවා. ඒ ඇමතිවරු 4 දෙනාගෙන් එක ඇමතිවරේ නැගෙනහිර පැත්තේ ඉඳලා එනවා. ඇවිල්ලා කියනවා, රජතුමනි, මෙන්න මේ පැත්තේ ඉඳලා විශාල ගලක් එනවා, විශාල ගලක්, අහස උසට තියෙන ගලක් එනවා. ඒ පැත්තේ තියෙන සියලුම දේවල් විනාශ කරමින් පොඩි කරමින් තමයි මේ ගල මේ පැත්තට එන්නේ, මාලිගාව පැත්තට එන්නේ. ඒ වගේම බටහිර පැත්තෙනුත් කෙනෙක් ඇවිල්ලා කියනවා, උතුරු පැත්තෙනුත් කෙනෙක් ඇවිල්ලා කියනවා, දකුණු පැත්තෙනුත් කෙනෙක් ඇවිල්ලා කියනවා. ඇමතිවරු හතර දෙනෙක් හතර පැත්තකින් ඇවිල්ලා කියනවා, රජතුමනි මෙන්න මේ පැත්තේ ඉඳලා විශාල පර්වතයක් එනවා, කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ, ඔක්කොම විනාශ කරගෙන එන්නේ කියලා. මෙන්න මේ වගේ හතර දෙනෙක් හතර පැත්තකින් ඇවිල්ලා කියන අවස්ථාවක් ආවොතින් ඔබතුමා මොකද්ද කරන්නේ කියලා ඇහුවා. ඔබතුමා මොකද්ද කරන්නේ කියලා ඇහුවා. රජතුමා ටිකක් බන දහම් අහපු කෙනෙක්. දුවල බෙහෙන්නේ නැහැ. ඇයි හතර පැත්තෙන් මෙනවා? රජතුමා කියනවා, ස්වාමිනේ මෙවැනි අවස්ථාවක මට ධර්මයේ හැසිරීමේ හැර වෙන කරන්න දෙයක් නැහැ කියලා. අප්‍රමාදීව හිතේ කුසල චේතනාවක් ඇති කරගන්න එක ධර්මයේ හැසිරෙන එක හැර මට වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම රජතුමා කියනවා, ස්වාමිනේ මෙවැනි අවස්ථාවකදී මට වෙන කිසියම් කෙනෙකුගෙන් පිළිසරණක් වෙන ලබා ගන්නත් බෑ කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, රජතුමනි අන්න ඒ වගේ තමයි අපට ජීවිතයේ මහා පර්වතයක් පර්වත හතරක් වගේ අපේ ජීවිතේන කාරණයක් තියෙනවා. ඒ මොනෝද කාරණා? ජරා මරණ කියන කාරණා දෙක. ජරා මරණ කියන්නේ මහලු වීම කියන මහා පර්වතයක් අපි කරා එනවා. අනිත් පැත්තෙන් මරණයට ළඟා වීම කියන පර්වතයක් අනිත් පැත්තෙන් එනවා. අපි කැමති වුණත් නොවුණත්, අපි දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත්, අපි අමතක කරලා හිටියත්, මේක තමයි යථාර්ථය. එතකොට රජතුමාගෙන් අහනවා, රජතුමනි මෙවැනි අවස්ථාවක ඔබතුමාට මහා ඇත් අස්රියාදී පාබලාදී සෙනග ඉන්නවා, සිවුරංග සෙනග ඉන්නවා. රජතුමා කියනවා, ස්වාමිනේ මේ සිවුරංග සෙනගෙන් යුද්ධයක් ආපු අවස්ථාවේදී මේ තමන්ගේ රට පාලනය කරන්න ආරක්ෂා කරන්න ඉන්නේ මේ සිවුරංග සෙනගට කරන්න දෙයක් නැහැ වෙන අවස්ථාවක. රජතුමා කියනවා, දැන් ඔබතුමාලගේ අප්පච්චි පියතුමා ගැන හොඳට සිහි කරන්න පුළුවන්නේ. දැන් මේ පිනතුන් දරුව හුඟක් දැන උගත් අය, සල්ලි තියන අයනේ. මේ ඇත්තන්ට ආරක්ෂා කරන්න පුළුවන් නම් ඕනම වියදමක් කරන් තිබුණා. මේක තමයි පිනතුනි මහලු භාවයේහි ලෙඩවීමෙහි මරණයේ තියෙන ස්වභාවය. රජතුමා කියනවා, රජතුමා බුදුහාමුදුරනේ මෙවැනි අවස්ථාවක මට මගේ ඇත්ත ශ්‍රියපාබල කියන සිවුරංග සෙනග හිටියට මට කරන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි, මට ධනය, මගේ මාලිගාවේ අප්‍රමාණ රන්රිදී ආදිය තියෙනවා. ඒ මොනම දුන්නත් මට මේකෙන් බේරෙන්න බෑ. මේ මහලු භාවයෙන් මරණයෙන් කියන දෙකෙන් බේරෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි, මට හුඟා කීකරු ඇමතිවරු ඉන්නවා. මම කියන ඕනම දෙයක් කරන ඇමතිවරු ඉන්නවා. නමුත් ඒ ඇමතිවරුන්ටවත් කිසිම දෙයක් මෙවැනි අවස්ථාවක කරන්න බෑ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, රජතුමනි ඔබ කියපු දෙයක්ට මෙවැනි අනතුරක් වෙච්ච අවස්ථාවේදී කිසිම පිළිසරණක් අපට නැහැ. අපට කිසිම පිළිසරණක් නැහැ. දුවල බේරෙන තැනක් නැහැ. හේවනැල්ලෙන් බේරෙන දුවන වගේ. ඈ හේවනැල්ලෙන් බේරෙන කියලා හිතලා දිව්වොත් මොකද වෙන්නේ? ඈ හේවනැල්ලත් එක්කම දුවන්නේ නේ. කවදාවත් හේවනැල්ලෙන් බේරෙන්න බෑ. අන්න ඒ වගේ පින්නතුනි, අපි කොච්චර දිව්වත්, කොයිතරම් උපක්‍රම කළත් මේ මහලු වීම සහ මරණය කියන මේ කරුණ දෙක අපට ඉක්මවල යන්න බෑ. මෙන්න මෙවැනි තත්ත්වයක් නම් අපේ ජීවිතවල තියෙන පින්නතුනි, අපේ ජීවිත කොයි පැත්තටද හරව ගන්න ඕනේ කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේකට කියනවා සමචරයා ධම්මචරයා කියලා. අපේ ජීවිත සමබර කරගන්නට ඕන, අපේ ජීවිතයේ ධර්මයේ පැත්තට යොමු කරගන්නට ඕන. ඒ යොමු කරගැනීමේ පළවෙනි පියවර තමයි පිනතුණි, හැකිතාක් ජීවිතයේ තමන්ගේ කයෙන් වචනෙන් අඩුපාඩු සිදුවන අවස්ථා හැකිතාක් අඩු කරගන්න. අපේ වචන කතා කරලා අනිත්‍යගේ හිත රිදවන දේවල් අපි කියලා තිබුණොතින් අපට ඒ ගැන හිතනකොට හිතට පීඩාවක් එනවා. අපේ ශරීරය උපයෝගී කරගෙන අපි අනිත්‍යයට කරදර අපහසුතා කරලා තිබුණොතින් අපට ඒ ගැන පස්සේ හිතනකොට හිතට ලොකු පීඩාවක්, අපේ හිතේ සතුට නැති වෙනවා. ඒ නිසා පළවෙනි පියවර තමයි මේ අවබෝධය ලැබිච්ච කෙනා පළමුවෙන්ම කරන දේ තමයි මොකද්ද? ඒක නම් හැකිතාක් සබ්බපාපස්සකරණං කියපු ආකාරයට හැකිතාක් අකුසල වලින් මිදෙනවා. මිදෙල පින්නතුනේ අන්තිමට සඳහන් කරනවා, ඊටාම සුළුහු අකුසලයක්වත් නොවන විදියට ජීවිතේ යා සකස් කරගන්නවා. යාගේ ඩිසිප්ලින් එක ඉහළට මෙයා රඳව ගන්නවා. මේක තමයි පළවෙනි පියවර. ඇයි අපි අකුසල වලින් මිදෙන්නේ? අනිත් කෙනෙකුට බය නිසාවත්ද, නීතියට බය නිසාවත්ද? නැහැ. අපි අකුසල් වලින්, පාපයන්ගෙන්, වැරදි දේවල් වලින් මිදෙන්නේ අපේ හිතට සලකන්න. ඇයි අපේ අපි මේව සිද්ධ වෙලා තියෙනවොතින් අපේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා හිතේ සතුට නැති වෙනවා. ඔන්න හිතට සලකන පළවෙනි ක්‍රමය තමයි මොකද්ද? අකුසල දහම් නොකරින්න එක. තමන්ගේ කයින් වචනෙන් හැකිතා කයහපත් දේවල් වලින් මිදෙලින්න එක. විශේෂයෙන් පාලනය කරගන්න ඕන වචනේ. අපි හුඟා බැනුම් අහන්නේ වචනේ හින්දනේ. හුඟා අපිත් එක්ක කලකිරෙන අපි කතා කරන වචනේ හින්දා. ඒ නිසා වචනේ පිළිබඳව ඉහළම ඩිසිප්ලින් එකක් අපේ තියෙනට ඕන. ඒක ප්‍රධානම දේ. ඊළඟට පින්නතුනි අනිත් දේ තමයි අපි හැකිතා කුසල කරන ඕන ජීවිතේ පින්දහම් කරන්න ඕන. මොනවද පින්දහම් කියලා කියන්නේ? මොනවද කුසල කියලා කියන්නේ? කුසල කියලා කියන්නේ පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා හිත ලස්සන වෙන දේවල් කියලා. පින්කම් කියලා කියන්නේ හිත ලස්සන වෙන දේවල්. අපි බොහෝ වෙලට හිත ලස්සන වෙනවායි කියලා කියන්නේ අපි ගෙවල් දොරවල් හුඟක් ලස්සන කරගන්නෝ නේද? මල් එහෙම තියලා හුඟා දේවල් කරලා. නමුත් ඒ තා ප්‍රමාණයට අපේ හිත ලස්සන වෙලා තියෙනවද කියලාත් අපි බලන්න ඕන. පින්නතුනි හිත ලස්සන වෙන්න නම් හොඳ දේවල් කරන්න ඕන. අපි අම්මට තාත්තට සලකනකොට අපේ හිත හරියම ලස්සනයි. අපි අසරණ කෙනෙකුට සලකනකොට අපේ හිත හුඟක් ලස්සනයි. අපි හුඟක් සිල්වත් ජීවිතයක් ගත කරනකොට අපේ හිත ලස්සනයි. ඒ වගේම ඒ ලස්සන බව ඉහළටම වැඩි වෙන තැනක් තමයි පින්නතුනි භාවනාව. භාවනා කිරීම ආරම්භ කරොතින් පින්නතුනි දවසකට විනාඩි 5කින් පටන් ගන්න මෛත්‍රී භාවනා කරන්න. මෛත්‍රී භාවනා විනාඩි 5කින් පටන් ගන්න. පටන් ගත්තට පස්සේ පින්නතුනි තමන්ගේ ජීවිත ලොකු වෙනසක් දැනෙනවා. අපට බොහෝ විට ජීවිතේ හිත් පීඩා ඇතිවන්නේ අපි ඇසුරු කරන අනිත්‍යයේ අඩුපාඩුකම් දැක්කහම. අනිත්‍යයේ ජීවිතවල අඩුපාඩුකම් දැක්කහම වැරදිවල් කරනකොට තමයි අපේ හිත හුඟා පීඩාවටපත් වෙන්නේ. ඇත්තෙම අපේ දරුවෝ කරන වැරදිවලදී නෙවෙයි අපි හිත් පීඩාවටපත් වෙන්නේ. නිවසෙන් බැහැර අය කරන අඩුපාඩුකම් වලදී, තමන්ට නොසලකා හැරීම් වලදී අපේ හිත ටිකක් කලකිරෙනවා, හිතේ ලස්සන නැති වෙනවා. පින්නතුනේ මෛත්‍රී භාවනාව සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියන එක ප්‍රාර්ථනා කරලා ටිකෙන් ටික මෛත්‍රී වඩලා පින්නතුනේ මේකේ ඉහළම දියුණු අවස්ථාව ගැන සඳහන් කරනවා. මොකද දිනුව කියලා කියන්නේ යම් කිසි කෙනෙක් දකින කොටම අපට මගේම දුව පුතා අම්මා තාත්තා සහෝදර සහෝදරිය කියන හැඟීමක් එන අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට බලන්න පුළුවන් අවස්ථාවක් එනවා. එහෙම බලන්න පුළුවන් නම් පින්නතුනි දැන් අද අපට තියෙන හිත් පීඩා ඇති වෙනවද? ඈ අපට දැන් ඇති වෙන කලකිරීම ඇති වෙනවද? අපට අනිත් කෙනෙක් දිනනකට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවද? අපේම තමන්ගේම දරුවෝ වගේ තමන්ගේම දුව පුතා කියන හැඟීමෙන් අනිත්‍යය ගැන බලන්න පුළුවන් නම් අනිත් කෙනෙක් දිනු වෙනකොට තමන්ට හිතෙන්නේ තමන්ම තමන්ගේ දරුවෝ දිනු වෙනවා වගේ. වෙනත් ළමයෙක් විභාගයක් පාස් වෙනකොට තමන්ට හිතෙන්නේ තමන්ගේ දුව පුතා විභාගය පාස් වුණා වගේ හිතෙන්නේ. පින්නතුනි මේ ආකල්පය ඇති වෙනවා නම් අපි දැන් ওই වාහනේම පදවනකොට බොහෝ විටනේ අපට හිත කලකිරීම ඇති වෙනවනේ. වෙනත් කෙනෙක් ඇවිල්ලා එකපාර තමන්ගේ ලේන් එකට ලයින් එකට දැම්මොත් ඉන්නේ හුඟක් මේ කලකිරෙන හිත. තමන්ගේම දරුවා තමන්ගේ පුතා මේ වැඩේ කරේ කියලා හිතුවටින් පින්නතුනේ ඒ පීඩාව ඇති වෙනවද? කවදාවත් ඇති වෙන්නේ නැහැ නේ. අපට එදිනෙදා පින්නතුනේ අපේ හිතේ චිත්ත පීඩා ඇති වෙන අවස්ථා මගේ හැරෙන ක්‍රමය මේක. බලන්න බුදුහාඳුර කොච්චරනම් අපට මේක ඉතාම බුද්ධිමත් විදියට තමන් ඇසුරු කරන පුද්ගල ගැන මේ ආකල්පය ඇති කරගන්න පළවෙනි පියවර තමයි පින්නතුනේ. යම් කිසි කෙනෙක් බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නවාද කියලා බලන පළවෙනිම ලක්ෂණය තමයි මුල්ම පියවර තමයි ඒක නා කොච්චරනම් මෛත්‍රී භාවනාව කරනවාද කියන කාරණේ. ඒක හොඳට මතක තියාගන්න. ඔබ මෛත්‍රී භාවනා නොකරනවා නම් මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ පණිවිඩයෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෙවෙයි විතරක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සේවනැල්ලවත් ගෑවිලා නැහැ. සේවනැල්ලවත් වැටිලා නැහැ. ඇයි බුද්ධ ශාසනයක් තිබුණට අපි මේකේ වාසිය ගන්නෙ නැහැ. මේකේ ප්‍රතිලාභය අපි ගන්නෙ නැහැ. අපේ හිත් පීඩා නැති කරගන්න දුරු කරගන්න මහා නිධානයක් වගේ මහා පාඩමක් මේ උගන්වලා තියෙනවා. පින්නතුනි මේක අපි ටිකෙන් ටික පුරුදු කරාට පස්සේ අපිට අනිත්‍යය ගැන හිත් පීඩා ඇති වෙන අවස්ථා හුඟා දුරට නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තවත් ඊළඟ පියවරට යනවා අපි. හැබැයි තමන්ගේ දරුවා කෙන හැඟීමෙන් බැලුවට විතරක් දුක් ටික ඔක්කොම නැති වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ මානසික ආතතියෙන් තමන්ගේ ස්ට්‍රෙස් වලින් 40% විතරම අඩු වෙනවා මේ ආකල්පයෙන් තමන් බලන්න හුරු වෙච්ච මොහොතේ පටන්. හැබැයි මේක දවසකින් දෙකකින් ඇති වෙන්නේ නැහැ. අඩුම ගානේ දවසට විනාඩි 5 ගානේ භාවනාව පටන් අරගෙන විනාඩි 10ක් බැගින්වත් කළා අඩුම ගානේ මාස 6ක්වත් එක දිගටම මේක කරන්න ඕන. දවස් දෙකක් සුමානයක් කළා මේකේ ප්‍රතිඵල නැහැ. මේක දිගටම කරන හුරු වුණාට පස්සේ මොකද වෙන්නේ පිනතුණි? මේක තමයි ජීවිතයේ සතුට බවට පත් වෙන්නේ. මේක පින්නතුනි තමන් එදිනදා යදර යම්කිසි සතුට සඳහා දෙයක් කරනවා නම් අන්න ඒ සතුට සඳහා කරන දේවල් වලට මේ කාරණයක් තමන් එකතු කරගන්නවා. මේකත් ඒකාංගයක් බවට පත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේත් එක්කම තමන්ට තමන්ගේ නිවසේහි බුදුහාමුදුරු වෙනුවෙන් යම්කිසි දෙයක් තමන් නිවසේ හැමදාම කරන්න ඕන. මලක් පහනක් පූජා කරන එක, බුදුහාමුදුරු වෙනුවෙන් ගිලම්පස ටිකක් පූජා කරන එක තමන්ගේ නිවසේ කරන්න ඕන. තමන්ගේ දරුවට එකත් එක්ක පින්නොතනි දවසර විනාඩි 5ක්වත් බුදුන් වඳිනට ඕන. මේක පින්නොතනි දරුවන්ට ලොකු ආශිර්වාදයක්. දරුවන්ගේ සතුට වැඩි වෙන්න දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදේ ලැබෙන ලොකු පින්කමක් මේක. අපිට පහුගිය දවස්වල ආරංචි වුණා එක අම්ම කෙනෙක් තමන්ගේ දරුවට එකත් එක්ක ඔක්කොම පොඩි කාලේ ඉඳලම විදේශ රටක හතර හිටිය කෙනෙක් දරුවට එකත් එක්ක හැමදාම බුදුන් වඳලා තියෙනවා. දරුවන්ට සිංහල භාෂාව බෑ. නමුත් දරුවන්ට ගාථා ටික පුළුවන්. ගාථා ටික විතර අන්තිමට දරුවන්ට පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි දැන් දරුවෝ ටික ලොකු වෙලා දරුවෝ දැන් රටවල් කීපෙක. නමුත් අම්මා තාමත් දරුවෝ ටිකත් එක්ක එකට බුදුන් වඳිනවා. දැන් එකට බුදුන් වඳින්නේ කොහමද? ස්කයිප් එකෙන් දරුවෝ ටිකත් එක්ක ඔක්කොම හැමදාම කතා කරලා එක වෙලාවක ලැප්ටොප් එක තියාගෙන ස්කයිප් එකෙන් එක විට දරුවෝ ටිකත් එක්ක දැන් බුදුන් වඳිනවා. පින්නතුනි නවීන උපකරණ මේ sannivedanaya අපි හොඳ ආකාරයට පාවිච්චි කරන හැටි. පින්නතුනි මේ වගේ දේවල් නිතරම කරනකොට පින්නතුනි තමයි ජීවිතේ ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් දන්න ධර්ම කාරණා ටිකෙන් ටික මෙනෙහි කරන්න ඕන. ඒ වගේම තමන් ඇසුරු කරපු ස්වාමින් වහන්සේලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලයේ තියෙ සැරියොත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ ආදී ස්වාමින් වහන්සේලාගේ චරිත කතා හොඳට කියවලා ඒව හොඳට මතක තියාගන්නට ඕන. අන්න ඒ චරිත කතා තමයි තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නට ඕන. ස්වාමින් වහන්සේලා ගැන විතරක් නෙවෙයි බුදුහාමරෙන් කාලේ හිටිය මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත විසාකාව, බන්දුල මල්ලිකාව, ඒ වගේම චිත්ත ගෘහපතිය, අනාථපිණ්ඩික සිටුතුමා මේ වගේ අය. මෙන්න මේ වගේ අයගේ චරිත කතා හොඳට දැනගෙන ඒව නිතර හිතන්නට ඕන. ඒව හිතනකොට පින්නොත්නේ අපට එදිනෙදා පුද්ගලෙන් අඩුපාඩුකම් හිතෙන්නේ නැහැ. මේව අපට හිතන්න අපි දන්නේ නැති වුනහම තමයි අපි ඇසුරු කරපු අයගේ අඩුපාඩුකම් හිතන්නේ, ඒව කතා කරන්නේ, ඒව විවේචනය කරන්නේ. ඒ දේවල් විවේචනය කරනකොට අපේ හිතේ සතුටද තියෙන්නේ? අපේ හිතේ සතුට නැහැ. වෙනත් කෙනෙක් විවේචනය කරනකොට, වෙනත් කෙනෙක් කරපු වරදක් අපි රඟපාලා පෙන්නනකොට අපි ඒ තත්ත්වයටම වැටෙනවා. ඒ වරද කරපු කෙනාගේ මට්ටමට අපි පල්ලෙහාට යනවා. ඇතැම් විට කෙනෙක් වරදක් කරන්නේ එක මොහොතක් විතරයි. අපි ඒක මතක තියාගෙන නැවත නැවතත් ඒක හිතනකොට මොකද වෙන්නේ? අපේ හිතයි අපිරිසිදු වෙන්නේ. ඇතැම් විට ඒ වරද කරපු කෙනාට දැන් ඒක මතකත් නැහැ. අපි ඒක හිත හිත අපි මනසින් දුක් වෙනවා. මෙන්න මේක අපි දන්නව නම් පින්නතුනි, අපි ජීවිතේ අපි හිතට සලකන්නේ කොහොමද එහෙනම්? හිතට සතුට ඇතිවන දේවල් වැඩිපුර දිනපතාම හිතන්න අපි හුරු වෙනවා. වැඩිපුරම ජීවිතේ සතුට ඇති වෙන්න හිතන්න ඕන දේවල් අතුරින් පින්නතුනි ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ අම්මා තාත්තා ගැන හිතන්න. අම්මා තාත්තගේ ගුණ ගැන හිතන්න. අම්මා තාත්තා ඉන්නවනම් එයාට සලකන්න ඕන කියන හැඟීමක් හිතේ ඇති කරගන්න. අම්මා තාත්තා මිය ගියා නම් හැමදාම කරන්න පින්කම් ඒ මිය ගිය අම්මා තාත්තට අනුමෝදන් කරන්න. ඒක ලොකු සත්පුරුෂකමක්, ඒක තමයි ලොකු පිනක්. ඊළඟට පින්නතුනේ දිනකට වැඩි වාර ගානක් බුදුරජාණන් වහන්සේ හිතෙන විදියට තමන්ගේ වැඩ කටයුතු සකස් කරගන්න. අනිත් දේ තමයි තමන්ට දිනපතා වැඩිපුර බණ දහම් මහාන විදියට ඇසෙන විදියට තමන්ගේ කටයුතු සකස් කරගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය රහතන් වහන්සේලා මාර්ගඵලලාභී ගිහි ශ්‍රාවකයන් තමන්ට හිතෙන විදියට තමන්ගේ ජීවිතය සකස් කරගන්න. මෙන්න මේක පින්නතුනේ සතුට ලැබෙන්න තමන්ගේ හිතේ මානසික පීඩා අඩු වෙන්න ප්‍රධානම කාරණය විතරක් නෙවෙයි තමන්ගේ හිතට සලකන විදියක් මේක. මෙන්න මේ දේවල් පිළිබඳව පින්නතුනි අපේ හිතන වගේම තවත් අපේ ජීවිතේ වෙන්න ඕන වෙනසක් තියෙනවා. මේ අපි සාමාන්‍ය තාම කතා කරන්නේ සාමාන්‍ය දේවල් ටිකක්. මේ දේවල් ඕනනම් බුදුදහමෙන් පිටත්තර කෙනෙකුට උනත් පිළිපදින්න පුළුවන්. නමුත් පින්නතුනි බුදුදහමෙන් අපට සලකනවා සඳහන් කරනවා සැබෑ ලෙසම අපට දුක හටගන්නේ කොහොමද කියන එක. අපට මානසික පීඩා ඇතිවන්නේ ඇයි? මොකක් නිසාද? අපේ හිතට දුකක් ඇති වෙනව නම්, කලකිරීමක් ඇති වෙනව නම්, පසුතැවිල්ලක් ඇති වෙනව නම්, ඇයි ඒක ඇති වෙන්න හේතුව? කියන්න බලන්න වැරදුනට කමන්නේ. ඈ What are the causes that we suffer in our day-to-day life? What are the reasons? Attachment. Yeah. Oh, ඒක මූලික කරුණක්. ඒක තමයි නොපෙනී තියෙන කාරණය. නමුත් ඊටත් වඩා තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. දැන් අපි කියමු අපි කිසියම් දෙයකට අපි ආශා කරන්නේ නැහැ කියලා. මේ ගෙදර ඔක්කොම දෙනෝ කෙනෙකුට. දීලා තැම්මිට අපි කියමු අපි අපේ ශරීරයත් කාට හරි දෙන්න ඕන කියලා තැම්මිට සත්ව attributes එකේ ඉන්න සිංහ කියන කූඩුවකට පනිනවා අපි. ශරීරේවත් ඕනේ නැහැ කියලා. ඈ? ආසා. ඇත්තම අපි කියමු අපේ ශරීරයටත් අපි ආසා නැහැ කියලා. ශරීරයට ආසා නොකර අපි සිංහ කියන කූඩුවකට පානේ මේ ශරීරයත් පූජා වේවා කියලා. නමුත් අපේ දුක අවසන් වෙනවද? සංසාරේ. ඈ? ඔව් සංසාරයත් එක්ක යන තවත් විශේෂ දෙයක් තියෙනවා. ඔව් මනසේ ස්වභාවයක් දැන් රහතන් වහන්සේගෙත් මනසක් තියෙනවා ඇත්තෙන්ම. රහත් වුණාට පස්සේ බුදුහාමුදුරුවොත් ජීවත් වෙනකන් මනස කියලා එකක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනකන් මනස කියලා එකක් තිබුණා. මනසම නෙවෙයි වරද ඇත්තෙන්ම. අපට අපේ තණ්හාව තමයි ඇත්තෙන්ම ආසන්නම කාරණේ තණ්හාව බැඳීම. මේ big attachment එක. නමුත් ඊටත් වඩා තවත් ප්‍රබලම කාරණයක් තියෙනවා. මොකද මේ ප්‍රබලම කාරණය? ඒක තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. ignorance කියලා කියන්නේ delusion කියලා කියන්නේ. අපට නොදෙනිච්ච අපට නොපෙනෙන අපි මුලා වෙච්ච කාරණයක් තියෙනවා ජීවිතේ. මොකක්ද මේ මුලා වෙච්ච කාරණේ? අපේ නොදෙනි අපිව අපි නොදැනුවත් අපේ ජීවිතේ වෙන සිද්ධියක් තියෙනවා. මොකක්ද ඒ දේ? නෑ හුස්ම ගැනීමත් වෙනවා. හුස්ම ගැනීමත් නොදැනුවත්කම කළත් ඒකත් ගැටලුවක් නෑ. නමුත් මෙතන කියන්නේ ප්‍රධාන වශයෙන්ම නොදැනීම කියලා කියන්නේ ඇත්තෙම අපි ලෝකයේ ගැන යම් අවබෝධයක් ලබන්නේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයෙන් ස්පර්ශ විඳලා. මෙන්න මේ ඉන්ද්‍රියන් හරහායි අපි ජීවිතේ යම් කිසි අත්දැකීමක් ලබනවා නම් ලබන්නේ. ඔව් 5 senses ඒක තමයි 6 senses වෙනවා මනසත් එක්ක. එතකොට මෙන්න මේ ලබන අත්දැකීමත් මෙන්න මේ ටික තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ කියන්නේ අපට වාහනයක් තියෙනවා කියලා කිව්වත්, අපට උපාධියක් තියෙනවා කියලා කිව්වත්, දරුවෙක් ඉන්නවා කියලා කිව්වත්, රැකියාවක් තියෙනවා කියලා කිව්වත්, ගෙයක් තියෙනවා කියලා කිව්වත්, ඔය ඔක්කොම තැනදී කියන්නේ මේ ටික තමයි. මේකෙන් බැහැර වෙනත් දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම මේ ටික බාහිර ලෝකයේ තිබුණට පිටස්තර ලෝකයේ තිබුණට මේක අපි මනසින් මේ අරගෙන තියෙන්නේ. පිටස්තර රූපයේ මනසින් ගත්තාම තමයි මේක සැප දුක් හැටියට පේන්නේ. බාහිර රූපය නිසාම නෙවෙයි ලක්ෂණ වෙන්නේ. දැන් මේ මල કૃතිම මලක් ආටිෆිෂල් මලක් කියලා හිතුවොත් එච්චරම සතුටක් නැහැ. මේක ස්වාභාවික නැචරල් ෆ්ලවර් එකක් කියලා හිතුවම සතුටුයි අපිට නේද? දැන් අරමල අපි දන්නවා අරමල දන්නවා ස්වාභාවික මලක් නෙවෙයි කියලා. නේද? අරක? නෑ. ස්වාභාවිකද? ඈ? හරි. ඔව්. දැන් මේ වෙනසුන් දන්න නිසා එතකොට මේකෙන් තියෙන සතුට ඇත්තෙන්ම අරකින් අපිට ලැබෙන්නේ නෑ. ඔව්. ඇත්තෙම මේ දෙකම දන්නේ නැති කෙනෙකුට නම් මේක දෙකම සමානයි. එතකොට පින්නතුනේ මොකද්ද මේ தත්ත්වය? මේ සතුට හෝ දුක තමන්ගේ තෘප්තිය හෝ තමන්ගේ වටිනාකම හෝ නොවටිනාකම එන්නේ මේ පිටස්තර රූපේ නිසාම නෙවෙයි. ඒ ගැන අපි හිතන ආකාරයත් එක්ක. මෙන්න මේ හිතන ආකාරයේදී පින්නතුනේ අපි යම් කිසි දෙයක් ඇසෙන් රූපයක් දැක්කනම් කනෙන් ශබ්දයක් ඇහුවනම් මේකේ ලක්ෂණය තමයි මේකේ ස්වභාවය තමයි මේක දැකපු මොහොතෙම මේ හේතු ටිකක් එක්ක එකතු වෙනකොට තමයි මේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. ඇසයි රූපයයි ඒකට සම්බන්ධ වෙත්ත හිතයි අවධානයයි ආලෝකයයි මේ ඔක්කොම ටික එකතු වුනහම මේ කන්ඩිෂන්ස් ටික එකතු වෙච්ච තැන තමයි මේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේක එක මොහොතක ෂණිකව මේක හට ගන්නව ෂණිකව නැති වෙනවා. At the moment it arises and also ceases. That is the nature of our experience that we get through our senses. නමුත් අපේ මේ අවිද්‍යාව නිසා නොදෙනීම නිසා අපි හිතන් ඉන්නවා මේ දැකපු දේ දිගට මේක දිගටම තියේ කියලා. අහපු දේ දිගට මේක දිගට තියේ කියලා හිතන් ඉන්නවා. නාසයෙන් ගඳ සූඳ ලැබිච්ච දේ දිගටම අපි ඒක දිගට තියේ කියලා හිතන් ඉන්නවා. කවුරු හරි කෙනෙක් බැන්නහම අපි හිතන් ඉනවා දිගට මේ බැනපු දේ තියේ කියලා. බලන්න පිනොතින අපට දුක ඇති වෙන හැටි කෙනෙක් බැන්නහම ඒ බැනපු කෙනාට ඒක අමතක වෙලා යනවා. ඒ මොහොතේ ඇතිවෙච්ච සිද්ධිය අපි දන්නේ නැහැ මේක එවලෙම ඇති වෙලා එවලෙම නැතුණාද කියලා. අපි හිතන්නේ දිගටම මේක එක දිගටම තියේ කියලා. මෙන්න මේකට තමයි පිනතුනි අවිද්‍යාව කියලා කියන්නේ. ඉග්නොරන්ස් කියලා කියන්නේ ඩිලූෂන් කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාව නැති කරන්නයි නැතිවීම සඳහා බුදුහාමුදුරෝ පටිච්චසමුප්පාදය දේශනා කළේ. මේ පටිච්චසමුප්පාදය කියන එක පිනතුනි බුදුදහමට විතරක් ආවේනික වෙච්ච දෙයක්. ලෝක අනිත් ආගම්වල පින්දහම් කරන්න දෙමව්පියන් සලකන්න ආදී නොඑක් දේවල් කියනවා. එයට දිවි ලෝකයන්ක් පුළුවන් ඒ පින්දහම් කළා. නමුත් සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕන. මේක හරියට පින්නතුනි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ කණ්ණාඩිය ළඟට යනවා වගේ. අපි කණ්ණාඩිය ළඟට ගියහම මොකද වෙන්නේ? කණ්ණාඩිය ඉස්සරහා මොකද පේන්නේ? අපේ රූපය පේනවා. ඒ රූපය පෙනුනේ මොකක් නිසාද? එක පැත්තකින් ඇස තියෙනවා. ඇස විතරක් තිබුණට දැන් මෙහි ඉඳන් මගේ රූපය අතන බලන්න පුළුවන්ද? බෑ. මම මේ කණ්ණාඩිය ළඟට යන්න ඕන. කණ්ණාඩිය අනිත් පැත්තට හැරෙවොතින් පේනවද? ඒත් පේන්නේ නැහැ. ලයිට් ඔෆ් කරවොතින් පේනවද? ඒත් පේන්නේ නැහැ. මේ හේතු ටික ඔක්කොම තියෙන්න ඕන. ආලෝකය තියෙන්න ඕන, කණ්ණාඩිය තියෙන්න ඕන, තමන් රූපය ළඟට යන්න ඕන, තමන් ඒක බලන්න ඕන. බැලුව විතරක් නේ තමන්ගේ ඇටෙන්ෂන් එක තියෙන්නත් ඕන. අවයනස් එක තියෙන්නත් ඕන. මේ ඔක්කොම එකතු වෙච්ච තැන තමයි මේ රූපය කියන එකක් පේන්නේ. ඒ කණ්ණාඩිය ළඟින් අයින් වෙනවත් එක්කම රූපය තියෙනවද? රූපය පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අන්නේ වගේ මද්දැකීමක් තමයි පින්නතුනි. අපේ කනෙන් යමක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් දකිනවා නම්, මේ ඉන්ද්‍රියන් වලින් සෙන්සර්ස් වලින් අපි එක්ස්පීරියන්ස් එකක් ගන්නකොට ස්වභාවයක් මේකයි. ඒ මොහොතේම හටගෙන ඒ මොහොතම නැති වෙනවා. නැවත ඒක හිතනකොට නැවත අලුතෙන් මනසින් මේක අරමුණක් විදියට මෙනෙහි වෙනවා. දැන් අපි කියමු දැන් අපි කණ්ණාඩිය ළඟට යනවා. දන්නේ නැති කෙනෙක් කියනවා අපි කියමු මේ කණ්ණාඩිය ළඟටම අපි කියමු වෙන සතෙක් යනවා කියලා. බල්ලෙක් කූසෙක් වගේ සතෙක්. ඒ සතා හිතන්නේ කොහොමද? ඒ සතා හිතන්නේ ඇත්තටම තියේ කියලා. පිටිපස්සට ගිහිල්ලා බලන අයිස්සරට ඇවිල්ලා බලන මේ පේන්නේ කියලා ආයි බලනවා. ඇතැම් විට එතනින් වෙන ගමනක් යනවා නම් ආයි අර පින්තූරින් එක නා බලන ආයෙනවා. පින්නතුනි අපි කණ්ණාඩිය ළඟද රැවටෙන්නේ නැහැ. නමුත් ඒ සතා කණ්ණාඩිය ළඟද රැවටෙනවා. අපි කණ්ණාඩිය ළඟදී නොරැවටුණාට පින්නතුනි අපි අනිත් හැම තැනදීම රැවටෙනවා. තමන්ගේ ගෙදර තමන් මේ දකින අහන දේවල් ඇති වෙලා අර කණ්ණාඩිය ළඟට ගියා වගේ ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් තියෙන්නේ. නමුත් එකක් තියෙනවා මේක මනසට යනවා. මනසෙ ස්ථිරම දිගට තියෙන්නේ නැහැ. මනසේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ දැකපු දේවල් ඕනම වෙලාවක නැවත සිහිපත් කරගන්න පුළුවන්. මේක මනසේ තියෙන හැකියාවක්. මනසේ තියෙන ශක්තියක්. මනසට පුළුවන් ඇසින් කරන දේ සමහර විට කරන්න. කනින් කරන දේත් මනසට කරන්න පුළුවන් කන නැතුව. මේ පිනතුන් විශ්වාස කරනවද ඒක? ඔව්. දැන් අපි සිහින දකින්නේ රාත්‍රියේ නිින්දේදී අපට කවුරු හරි රතු පාට ඇඳුමක් ඇඳගෙන ආව නම් අපේ මියගේ ඥාතියෙක් අපට පේනවනේ. අපට ඒක උදේට මතකයි. කවුරු හරි ඇවිල්ලා හීනෙන් මොන හරි කිව්වනම් අපට මතකයි ඒක. ඒ අපි දැක්කේ ඇහුවේ කණින් ඇසින්ද? නෑ. මනසට තියනවා මේ හැකියාව තියනවා. එතකොට පින්නතුනේ අපි මේ ඇස් කන් ආශ්‍රදයෙන් ගන්න දේවල් මනස කරන්නේ නැවත ඒවා අපට සිහිපත් කළ දෙනවා. සිහිපත් කරනකොට මනසේ හැකියාවක් මේක. නමුත් අපි දන්නේ නැහැ දැන් මේක මනසයි දැන් මේක මතක් කළ දුන්නේ කියලා. අපි දන්නේ නැහැ දැන් මනසයි මතක් කළ දුන්නේ කියලා. අපි අර සිටුේෂන් එකට එහෙමම යනවා. අන්න ඒ යන්නේ මෙන්න මේ ඉග්නොරන්ස් එක නිසා, අවිද්‍යාව නිසා. අපට හරියට මේක මතක් වෙනකොටම අපි දන්නව නම් දැන් මේ මතක් කරන්නේ මනසයි කියලා අපට ඒ දුක් ටික එන්නේ නැහැ. දැන් බලන්න අපේ අම්මා තාත්තා දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් නැති වුණාම අපි අඬන්නේ ඇයි? අපි අඬනකොට කියන්නේ මොකක්ද අපි? අපි අඬනකොට කියනවා අපේ තාත්තා මෙහෙමයි සැලකුවේ මෙහෙමයි මාව ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි මට ඇඳුම් අරන් දුන්නේ කිය කිය තමයි අඬන්නේ අපි නේ. ඒ අඬනකොට මොකද වෙන්නේ? අපි ඒ සිටුේෂන් එකට එහෙම ගිහිල්ලා මේ කරන්නේ. අපට හිතෙන්නේ නැහැ දැන් මේ සිහි කරන්නේ මනසේ කියලා. අපට හරියට අවයනස් එක තියෙනවා නම් දැන් මේ සිහි කරන්නේ මනසයි කියලා අපි ඒක මතක් කරනවා. මතක් කරලා අපි අඬන්නේ නැහැ. අපට දුක තිබුණත් අපි අඬන්නේ නැහැ. අපට මේ අවබෝධය තියෙනවා නම් ඒ නිසා තමයි රහත් භාවයට පත්වෙච්ච කෙනෙක් තමන්ගේ අම්මා තාත්තගේ මරණයකට යනවා සහභාගී වෙනවා. තමන්ගේ අනිත් සහෝදර සහෝදරයන් අඬද්දී මේ රහතන් වහන්සේ අඬන්නේ නැහැ. ඇයි නොඬන්නේ? අම්මා තාත්ත කරපු දේවල් අමතක කළද? අම්මා තාත්ත කරපු දේවල් අර අඬන දරුවන්ටත් වඩා හොඳට මතකයි. ඒ දරුවන්ටත් වඩා හොඳට කළගුණ දන්න මේ රහතන් වහන්සේ. නමුත් ඒක සිහි කරනකොටම දන්නෝ දැන් මේ සිහි කරන්නේ මනසේ කියලා. ඒක පස්සේ මතක් වුණාට වැඩක් නෑ. අඬලි වුණාට පස්සේ ඒ මොහොතේම ෂණිකව at the moment මේ අවබෝධය අපට ලැබෙන්නට ඕන. මෙන්න මේ අවබෝධය හරියට ගත්තොත් මෙන්න මේක තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගය. මේක තමයි දුකෙන් නිදහ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළල දේශනා කරන්නේ මෙන්න මේ යථාර්ථය. පින්නතුනි මේ යථාර්ථය කිව්වට පස්සේ බුදුහාඳුරන්ගේ කාලේ මේක පින්නොතනේ අපට හරියට ඇත්තෙම අපට තාම තේරෙලා නැහැ. මේ ඇහුවත් අපට ඊටාම පොඩ්ඩයි තේරෙන්නේ. මේක තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා බුදුහාඳුරන්ට ඒ බුදුහාඳුරේ කාලේ සමහර අයට සඳහන් කරනකොට සමහර අය හෙට දවසේ විවාහ වෙන්න හිටියය විවාහය නවත්තලා අද දවසේ මහණුණා. සමහර රාජකුමාරවරු හෙට දවසේ ඔටුනු පළඳවන්න අභිෂේක මංගල්‍ය තිබිද්දි ඒක අවලංගු කළා අද වෙන දවසේ මහණුණා. සමහර අය හෙට වෙන දවසේ මහා මාලිගාවක් හදලා විවෘත කරන්න තිබෙද්දි ඒක නවත්තලා අද වෙන දවසේ මහණුණා. සමහර අය ගෙදර ඉඳගෙනම මේ ධර්මය රැක්කා. සමහර අය තමන්ගේ මව් දෙමව්පියන් පෝෂණය කරමින්ම මේ ධර්ම රැක්කා. ඒ අය පින්තුනි දැක්කා සතුට ලබන දුකෙන් නිදහස් වෙන ප්‍රධාන ක්‍රමය මේක. අද අපි දුකෙන් නිදහස් වෙන කියලා කරන්නේ දරුවෝ ටික පෝෂණය කරන එක, රැකී රක්ෂා කරන එක, ගෙදර හුඟා බඩමුට්ටු තියෙන එක තමයි අද අපි දුකෙන් නිදහස් වෙන කියලා කරන්නේ. ඒකිනුත් යම්කිසි ප්‍රමාණයකට සතුටක් ලැබෙනව නැත්තේ නෑ. ඒව හොඳයි, ඒ යුතුයකම් අපි කරන්න ඕන. අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන. නමුත් පින්නතුනි හරියට අපි ධර්මයක් දැනගත්තොත් අපි ඒ යුතුයකම් ටික දැනටත් වඩා හොඳට කරන ගමන් අපි දන්නව මෙන්න මේ යථාර්ථයක් ලෝකෙ තියෙනවා. මෙන්න මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕන කියලා. මේක පින්නතුනි හරියට අපි දන්නවනම් අපි යමක් දකිනකොටම අපි දන්නවා දැන් මේක අලුතෙන්ම තමයි මේ හේතු ටික පහළලා ඇති උනේ කියලා. කණ්ණාඩිය ළඟට යනකොට අපි කවදාවත් හිතන්නේ නැහැ මේ කණ්ණාඩියේ රූපය මං ඉස්සෙල්ලා එනකොට තිබෙච්ච රූපය මං එනකන් තිබුණයි කියලා. නේද? කණ්ණාඩියක් ළඟට යනකොට අපිට කවදාවත් අපි හිතන්නේ නැහැ මේ රූපය මං ඉස්සෙල්ලා කණ්ණාඩිය ළඟට ආපු වෙලාවේ තිබෙච්ච රූපය මං එනකම බලාගෙන හිටියා කියලා නේ. අන්න ඒ වගේ පින්නතුනි මේ මල් පෝච්චේ දැන් දැක්කට පස්සේ ඊළඟ මොහොතේ දකිනකොට යා දන්නවා අර කණ්ණාඩිය ළඟට අලුතෙන් ගියා වගේ අලුතෙන්මයි මේ හේතු ටික හටගත්තේ කියලා. තමන්ට මතකයක් තියෙනවා මේ කලින් දැකපු එක මේ දකින්නේ කියලා. අපිත් පින්තූරය ළඟට ගියාම අපි දන්නවනේ කලින් රූපය මේකයි සමානයි. වෙන කෙනෙක් නෙවෙයි බව අපි කණ්ණාඩිය ළඟදී දන්නවා. වෙන කෙනෙක් නොවන බව අපි දැනගත්තට අපි කවදාවත් හිතන්නේ නැහැ මේ කලින් ඉස්සෙල්ලා තිබෙච්ච රූපය මං නැවත එනකම් බලාගෙන හිටියයි කියලා. නමුත් අපි මෙතෙන්දී අපි හිතනවා මේ කලින් තියෙච්ච මල් පෝච්චේ ඊළඟට මං එනකම මෙතන තිබුණා කියලා නේ. තිබුණ තමයි පින්නතුනේ සම්මුති සත්‍ය අනුව හරි කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව එක හරි. නමුත් අල්ටිමේට් ට්‍රූත් එක අනුව එක සත්‍යක් නෙවෙයි. මෙන්න මේ සත්‍ය මෙන්න මේ හැම මොහොතකම ඇති වෙන අත්දැකීම ඒ මොහොතේ හේතු ටික ඇති වෙනකොට ඇති වෙනවා, හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මෙන්න මේක අපි දන්නව නම් පිනුතුනි ලෝකයට තියෙන දැඩි ආශාව බැඳීම අඩු වෙන්නේ ඉබේමයි. ලෝකයට තියෙන ආශාව බැඳීම අඩු වෙනවා කියලා හිතන්නේ අපි පිනුතුනි දරුවෝ ටික දාලා කැලේට යනවා කියලා. ගේ දොරක් පැරලා පන්සලට යනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ යුතුයකම් ටික තමන් කරන ගමම්ම තමන් දන්නවා මෙන්න මේ යථාර්ථය තේරුම් නොගෙන හිටියොතින් මේ දේ කැඩෙනකොට මේ දේ තමන්ට නැති වෙනකොට මේ දේ අහිමි වෙනකොට තමන්ට දුක් වෙන බව තමන් දන්නවා. දිගටම තියෙනවායි කියලා හිතුවොත් මොකද වෙන්නේ? දුක් ටික එනවා. එතකොට තමන් කැමති මේ යථාර්ථයේ තීරුම් ගත්තු කෙනා කැමති නෑ මේ දුක් ටික විඳින්න. ඒ නිසා මේ මල් ගහට වතුර ටිකක් දාන්න පුළුවන්, ලස්සන කරන්න පුළුවන්, පරමාවිතික අයින් කරන්න පුළුවන්. ඒව කරන ගමන් එයා මේකට තියෙන දැඩේ බැඳීම අඩු කරගන්නවා. දරුවන්ට හොඳට සලකනවා. දරුවන්ට හොඳට උගන්වනවා. දරුවන්ගේ යුතුයකම් කරනවා. කන්න ගමන් දන්නවා දැඩේ මේකට බැඳුනොත් මේක දිගටම ස්ථිරව තියෙන දෙයක් කියලා හිතුවොත් දරුව Taman කියන දේ නොකරන දවසට දරුවත් එකමනාප වෙනවා. දරුව Taman ටකී කරු වෙච්ච දවසට දරුවන්ට දොස් කියනෝ නේද? මම මෙච්චර සැලකුවා, මෙච්චර වියදම් කළා, බලන්න මං කිව්ව දේ ඇහුවේ නැහැ කියලා දරුවන්ට බනිනවා. ඒ විතරක් නෙමෙයි, දරුවෝ ලෙඩ දුක් වුණාම අපි දුකටපත් වෙනවා. පින්නතුනි, මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් අපි දැනටත් වඩා අපේ යුතුයකම් ටික කරනවා. යුතුයකම් ටික කරනව විතරක් නෙවෙයි, ඒ යුතුයකම් ටික කළා අපි දුක් නොවන විදියට අපේ ඉහළ මානසිකත්වයක් හදා ගන්නවා. ඒකේ පළවෙනි පියවර තමයි, ඒකේ පළවෙනිම පියවර තමයි මේ ධර්මය අහන එක. අහුවට පස්සේ පින්නතුනි ඊළඟ පියවර තමයි තමන්ගේ කය වචනේ ලොකු සංවරයක් ඇති වෙනවා. තමන් කැමතිනේ අර සබ්බ පාපස් සකරණම් කියපු විදියට අකුසල කළ දුකටපත් වෙන කැමති නැහැ, සමාජයෙන් නිග්‍රහ වෙන්න, සමාජයෙන් ප්‍රශ්න වලට මුහුණ පාන්න තමන් කැමති නැහැ. තමන් හැකිතා කය සමර කරගන්නවා. ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ මනස තැම්පත් කරන ටික ටික තමන් වැඩ කටයුතු කරනවා. ඒකේ පළවෙනි පියවර තමයි මෛත්‍රී භානාව වැඩි වීම. මෛත්‍රී භානාව වඩනකොට මනසේ තියෙන ලොකු පීඩා ටිකක් තමන්ට නැති වෙනවා. අනිත්‍යයත් එක්ක තියෙන විරසක බව, අනිත්‍යය කරපු අඩුපාඩුකම් මතක් වෙන ගතිය ටිකක් අඩු වෙනවා. නමුත් මෛත්‍රී භානාවෙන් විතරක් සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි මෙන්න මේ අවිද්‍යාව නැති වෙන විදිහ මේ විෂන් එක, මේක තමයි පින්නතුනි අපේ ජීවිතේ වටිනාම දේ. ඒ කියන්නේ හඳුන්නේ මේ විෂන් එක, ඒ කියන්නේ හැම තිස්සෙම මොකක් හරි සිතුවිල්ලක් එනකොට මේ අලුත් මේ සෙන්සර්ස් වලින් මේ ක්‍රියේට් වෙන අලුත් එකක් කියලා හිතන එකද? ඇත්තෙම මෙතෙන් කියන්නේ මේක වර්තමාන මොහොතේ හටගත් එකක් කියලා දකිනවා. දකින්නේ මේ මොහොතෙමයි. දකිනකොට හැබැයි ආ දන්නවා මේක අතීතයේ සම්බන්ධයක් තියෙනව නැත්තේ නේ. නමුත් ඒ සම්බන්ධය කියන්නේ මතකේ විතරයි ඇත්තෙම. මේ සිද්ධි ටික මේ හේතු අර කණ්ණාඩි ළඟට ගියා වගේ අලුතෙන්ම ඇතිවෙච්ච දෙයක් කියලා අපි දන්නවා. මේක අපි දන්නව නම් දැන් කණ්ණාඩි ළඟට ගිහිපු රූපේ දකින රූපය අපි කවදාවත් අල්ල ගන්නවද? කණ්ණාඩියේ තියෙන රූපය අපි කවදාවත් බදාගන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. අපි දන්නව ඒක මේ හේතු ටිකක් නිසා ඇතිවෙච්ච දෙයක්, මේක යථාර්ථ වශයෙන් තියෙන දෙයක් නෙවෙයි කියලා. දැන් අපි කියමු දැන් යම් කෙනෙක් අපියට බදා ගන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, එහෙම අපි කරනවා, සිප වෙනඳ ගැනීම කරනවා, ඔවුන්ට සෙනෙහස දක්වනවා. ඒවා අපි සාමාන්‍ය විදිහට කරනවා. නමුත් අපි දන්නවා ස්ථිර වශයෙන් අල්ලා ගත්තට තමන්ට මේක දිගට තියාගන්න බැරි දෙයක් බව. හැමදාම මේක විදිහට තියාගන්න බෑ. දැන් මේ මල උනත් හඩේ කරලා අල්ලා ගත්තොත් මේක තියෙන ලස්සනවත් නෑ, ඊට පස්සේ පොඩි වෙනවා. අනිත් දේ තමයි මේක එහෙම නොවුනත් මේක අල්ලා ගත්තට දන්නවා මේක දිගටම තමන් කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. වෙනස් වෙන්නේ මේක විතරක් නෙවෙයි ඇත්තෙන්ම. මේ බාහිර දේ වෙනස් වීම තේරුම් ගන්න එක අමාරුවක් නෑ. ඉතින් වෙනස් වෙන එක ගැනද අපි හිතේ තියාගන්නවා. ඇත්තෙන්ම වෙනස් වීම දෙකක් තියෙනවා. එකක් තමයි මේ බාහිර මල වෙනස් වෙනවා. බාහිර මල වෙනස් වෙන එක තේරුම් ගන්න ලේසි. ඒක දේශනා කරන්න බුදුවරයෙක් ඕනේ නෑ. ඕන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මලේ වෙනසත් අනිත්‍යතාවයේ දේශනා කරන විපරිණාමයේ දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ එක්ස්පීරියන්ස් එකේ අනිත්‍යතාවය. මේ කන්ඩිෂන්ස් ටිකක් එකතු වෙච්ච මොහොතක ඇතිවෙච්ච දෙයක් මේක. ඒ කන්ඩිෂන්ස් වැනිස් වෙච්ච ගමම්ම ඒකේ හේතු ටික අයින් වෙච්ච ගමම්ම මේ එක්ස්පීරියන්ස් එක නැති වෙනවා. ඒ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හේතු ටික නිසා කණ්ණාඩිය රූපයක් පෙනුණා. ඒ හේතු ටික මොකක් හරි එක හේතුවක් නැති වෙච්ච ගමන්ම ඒ රූපේ නොපෙනී යනවා. එක්කෝ අපි කණ්ණාඩියෙන් අයින් වුණොත්, එක්කෝ ලයිට් එක ඔෆ් කරොත්, එක්කෝ තමන් ඇස් දෙක පියාගත්තොත්, එක්කෝ කණ්ණාඩිය අනිත් පැත්තට හැරුවොත්, මොකක් හරි හේතුවක් නැති වෙච්ච ගමන්ම අරග නැති වෙනවා. හැබැයි නැති වෙනව විතරක් නෙවෙයි, ඒක ඕනම් ආයි උපදවා ගන්නත් පුළුවන්. ඒකත් මෙයා දන්නවා. එතකොට මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙක මේ බාහිර රූපේ වෙනස් වීම විතරක් නෙවෙයි. බාහිර රූපේ වෙනස් වීම දකින එක ඉතාම සරල දෙයක්. ඒක දැනගත්තට විතරක් අපි දුකෙන් මිදෙන්නේ නැහැ. දැන් මේ මල පර වෙනවා කියලා දැනගත්තොත් දුක් නොවෙන්න පුළුවන්. මේ මල් ටික අයින් කළා අලුත් මල් ටිකක් ගෙන්න පුළුවන්. ඈ? නමුත් බුදුදහමෙන් දේශනා කරන්නේ මේ මල පර වෙනව එක විතරක් නෙවෙයි. මේ ලබන අත්දැකීම මේ ලබන අත්දැකීම මනසෙන් හට ගන්න එක ඇතිවීම නැතිවීම තමයි දකින්නේ. ඒක දැක්ක කෙනා ඒක හරියට දැක්කොතින් මේ මලට තියෙන ආසාව නැති වෙන එක ඉබේමයි වෙන්නේ. දැන් මේ මල පරවෙනවා කියන එක විතරක් දැක්කොතින් ඒකෙන් විතරක් අපිට දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ එක්ස්පීරියන්ස් එක හටගෙන නිරුද්ධ වීම දකින්නට ඕන. දැකපු ප්‍රමාණයට අපි මේ ලෝකෙට තියෙන දැඩි ඇල්ම අඩු වෙනවා. ඇල්ම අඩු වෙනමයි කියලා ආසාව අඩු වෙනවා කියලා කියන්නේ නැහැ. තමන් යුතුයකම් ටික නොකර ඉනවයි කියලා. අම්මා තාත්තා වෙනුවෙන්, දරුව වෙනුවෙන්, තමන්ගේ රැකියාව වෙනුවෙන් යුතුයකම් නොකර ඉන්නවයි, තමන්ගේ වගකීම්, තමන්ගේ ඩියුටි ඇ රෙස්පොන්සිබිලිටීස් ටික නොකර ඉන්න බව නෙවෙයි මේ කියන්නේ. මේ අවබෝධය ලැබිච්ච කෙනා තමයි මේ යුතුයකම් ටික හොඳටම කරන්නේ. දැන් ඒකේ යුතුයකම් කරන්නේ ඇල්ම නැති වුණාම යුතුයකම් කරන්නේ නිකන් මෙකැනිකල්ද? නෑ, මෙකෙනකලි නෙවෙයි. එයා අවබෝධයෙන්ම කරන්නේ. එයා දන්නව අනිත් කෙනාට යහපතට මේක කරන්නේ. තමන් රැකියාවක් කරනවා නම් තමන් දන්නව අනිවාර්යයෙන්ම තමන් ගන්න දෙයට ණය නොවන විදිහට මේකට රැකියාවක් කරන්න ඕන කියලා. තමන්ගේ දරුවට ගේන්නව නම් තමන් දන්නව තමන්ගෙන් මෙලොවට බිහි වෙච්ච දරුවන්, දරුවන් වෙනුවෙන් යුතුයකම් ටික කරන්න ඕන. දරුවන්ගේ ජීවිතය ඉතාම සාර්ථක කරන්න ඕන කියන හැඟීමෙන් එයා අවබෝධයෙන් කරන්නේ. එයා ඔටෝමැටිකලි කරන එකක් නෙවෙයි. ඉමෝෂනලි නෙවෙයි. නමුත් යා කොන්සස්ලි කරන්නේ. කොන්සස්ලි එකයි ඉමෝෂනලි කියන එකයි දෙකක්. emotionally කරන කෙනා අරව වෙනස් වෙනකොට අඬනවා, දරුවා අකීකරු වෙනකොට කේන්ති ගන්නවා. consciously කරන කෙනා එයා යුතුයකම් ටිකක් කරනවා, වෙනස් වෙද්දි දුක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් අපි දැනට සලකන්නේ පුද්ගලවට හිතවත් ඉන්නකොට, රූපේ ලස්සනට තියෙනකොට. දැන් කෙනෙක් වුණත් ඇතැමිට විවාහ වෙන්න කියලා කෙනෙක් හිටියොත් ලස්සන කෙනෙක් බැරි වෙලාවත් යා මොකක් හරි රූපේ වෙනස් වුණොත් ඈ මූණ ඇතැමිට පිච්චුනොත් ඈ අපි මොකද කරන්නේ? අපි බෑ කියනෝ නේද? ඔව්. දැන් අද අපි මේ විශ්වාසය තිලින රූපයට රූපේ පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මේ තියෙන බැඳීම් බොහෝ වෙට අඩු වෙනවා. නමුත් වෙනතුනි මේ ධර්ම අවබෝධ කරගත්තොත් ඒක නැගෙ මොකද වෙන්නේ? ඒක නා දැනටත් වඩා යාට ආදරය කරනවා. දැනටත් වඩා යාට කරුණා මෛත්‍රිය දක්වනවා. දැනටත් වඩා යා හොඳට බලා ගන්නවා. මෙන්න වෙනස පින්නතුනි. මේ අවබෝධය ලැබුණා කියලා එයා ලෝකෙන් පලා යන්නේ නැහැ. ලෝකෙට පිටු පාන්නේ නැහැ. ලෝකේ අත්හැරලා යන්නේ නැහැ. එයා තමන් දැනට කරන යුතුයකම් ටික දැනටත් වඩා හොඳට යා කරනවා. දරුවන්ට යා දැන් සලකන්නේ ආහාර පාන ටික දෙන එක, ඇඳුම් පැනඳුම් දෙන එක, උගන්නන එක විතරයි. මේ අවබෝධය ලැබුණොත් යා මොකද සිද්ධ කරන්නේ? දරුවන්ට උගන්නන එක විතරක් නෙවෙයි, දරුවනොත් එක බුදුන් වදිනවා, දරුවන්ට බණ අහන සලස්වන, දරුවොත් එක භාවනා කරනවා. ඇයි එහෙම කරන්නේ? ඔව්, ධර්ම අවබෝධ කරවන විතරක් නෙවෙයි, ඇතැම් විට දරුවෝ යා දන්නව තමන්ට කලින් දරුවෝ මිය යන්න පුළුවන්. යා කලින් අවබෝධයෙන් ඉන්නේ, දරුවෝ මිය ගිහිල්ලා බැරි වෙලාවත් දුකති ගාමි වෙනකොට යා කැමති නැහැ. යා කැමති දරුවෝ මීට වඩා ඉහළ තැනකට යන්න. ඒ නිසා එයා දන්නවා, එයා ඊට පස්සේ බලන්න දරුවත් එක්ක මේ වැඩ ටිකම කළාට පස්සේ, පින්කම් ටික කරාට පස්සේ එයාට ලොකු විශ්වාසයක් තියෙනවා. දරුවට ඇතැම් විට අනතුරක් වුණත් දරුවෝ මේ ශරීරයත් හරියන් දරුවෝ යන්නේ මීට වඩා ඉහළ තැනකට කියලා එයාට විශ්වාසයක් තියෙනවා. එයා එතකොට දරුවගේ වගේ අනතුරකදී අනිත් කෙනෙක් අඬද්දි මෙයා අඬන්නේ නැහැ. ඇයි නොහඬන්නේ? ඇතැම් විට මේ ගෙදර ඉඳලා නික්මෙන දරුවෙක් ඇතැම් විට යන්නේ මීට වඩා ඉහළ තැනකට, ඉහළ දිව්‍ය ලෝකයකට, ඉහළ ආත්මයකට. අපි අඬන්නට ඕනේ, සැබවින්ම අපි අඬන්නට ඕනේ මෙතෙන්ට වඩා පල්ලෙහාට ගියොත්. යම් කෙනෙක් මිය ගිහිල්ලා මීට වඩා සුගතිගාමී තැනක ඉන්නවනම් අපි මේ මියගිය කෙනා වෙනුවෙන් අඬනකොට මියගිය කෙනාගේ මරණය අල්ලගෙන අනේ මාව දාල යන්න එපා කියන එක යාට කරන සැලකිල්ලද, උදව්වක්ද? යාට කරන ලොකුම අසාධාරණයක් ඒක. අපේ අම්මා තාත්තා දෙන්නගෙන් කෙනෙක් මිය ගිහිපු වෙලාවකදී අම්මා තාත්තගේ මරණය අල්ලගෙන බදාගෙන අනේ මාව දාල යන්න එපා කියනකොට බැරි වෙලාවත් අම්මා තාත්තා ඉන්නේ ඉහළ තැනක නම්, සුගතිගාමී තැනක නම්, දිව්‍ය ලෝකෙ නම්, ඒ අම්මට තාත්තට ඇත්තෙම අපි සලකනවද? ඒ අම්ම තාත්තට කරන ලොකුම අසාධාරණිය අපි. මෙන්න මේ අවබෝධය ලබා ගන්න ඔයා. එයා ඒ නිසා ඉන්න කාලෙම හැකි තාක් නිතරම කරන්නේ ඉහළම මානසිකත්වයක වෙන විදියට තමන් ඇසුරු කරන අය කවුරු සම්බන්ධ කරගෙන නිතර පින්දහම් කරනවා, නිතර කුසලයක යෙදෙලා ඉන්න ඔයා. සාමාන්‍ය දාන ආදී පින්දහම් කරන විතරක් නෙවෙයි තැනත්තා, මෙන්න මේ විෂන් එකත් එක්ක නිතරම යා ඉන්නවා. ඒ ඉන්න නම් පින්නතුනේ මේක ඇහුවට විතරක් මදි, මේ අහන එක නැවත නැවතත් මෙනෙහි කරන්න ඕන. දවසට මෙනෙහි කරන වාර ගන්න වැඩි වෙන්නට ඕන. මොකද මෛත්‍රී භාවනාව එක පැත්තකින් මෛත්‍රී භාවනාවක් කරන්නේ, මෛත්‍රී භාවනාව ෆයිනල් ගෝල් එක නෙවෙයි. ඒක සර්ෆස් ස්ටෙප් එකක් විතරයි. මෛත්‍රී භාවනාව කියන්නේ සිල් සත්‍යෙන්න දුක්කේ නිරෝකේතා සුවපත්ත්වා කියලා දකිනකොටම අර සාමාන්‍ය ප්‍රයිමරි මට්ටමේ ඉන්න ස්ට්‍රෙස් ටික අඩු කරගන්න කරන්නේ ඒක. ඒකේ කන්සන්ට්‍රේෂන් එක අරගෙන ඒ මානසික ඒකාග්‍රතාවය අරගෙන මේක රිෆ්ලෙක්ට් කරනවා අපි. මේ අනිත්‍යතාවය. ඒකට තමයි මේ තැම්පත් බව ඇති කරගන්නේ. අරක අපේ හිත විසිරලා තියෙනකොට මේ හිත එකපාර ફોකස් කරන්න බෑ. අමාරුයි. අන්න ඒකට පහසුවක් හැටියට තමයි අපේ මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, බුදුගුණ භාවනාව ආදී මේ භාවනා ක්‍රම කර කර අපි මේ යථාර්ථය නැවත නැවතත් නුවණින් බලනවා. බලන මේක බලන වාර ගන්න වැඩි වෙනවන අපිට. වැඩි වෙල පින්නතුරි යම් කිසි දවසක අපට එනවා හැම මොහොතෙම මේ අපි ඒ මොහොතේ ඇති කරගන්න ලෝකයක් කියන එක අපට පේන මට්ටමක් එනවා. ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒ මොහොතේ ඇතිවන දෙයක් මේ තියෙන්නේ කියන එක යා ඒ හැඟීම යට ඇති වෙනවා. පින්නතුනි දැන් මේ පේන රූප ටිකක් තියෙනවනේ. දැන් මේ ගයක් පේනවනේ. දැන් අපට හිතෙන්නේ මේක තමයි සම්පූර්ණ යථාර්ථය කියලානේ. නමුත් පින්නතුනි හොඳට මතක තියාගන්න මේ පේන මේ පහසුකම් ටික මේ ගෙදර මේ මල් ටික පේන්නේ දැන් අද අපට ලැබිච්ච කර්ම ශක්තිය අනුව මේ ඇසෙන් ලැබිච්ච රිසල්ට් එකට අනුව පේන ටිකක් මේක. මේක සම්පූර්ණ යථාර්ථය නෙවෙයි. ඒ නිසා තමයි සමහර සත්තු ඉන්නව පින්නතුනි මේ ගෙදරම මේ බිත්තියේ මෙහාට එහා පැත්තට යන්න පුළුවන්. සමහර එක එක ආත්මවලින සත්තු ඉන්නව යාට මේ ගෙදර දොරටුවෙම යන්න ඕනේ. යාට මේ බිත්තිය යන්න පුළුවන්. මේ පිටින් එහා පැත්තට කියන යාට අපට ඒක පේන්නේ අපේ කර්ම ශක්තිය අනුව මේ දොරෙන් විතරයි යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක මනසෙන් නිර්මාණය වෙච්ච දෙයක්. මේක බාහිර භෞතික දෙයක්ත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිනොත්තුනි ඕනම මොහතක කර්ම ශක්තිය මේ කර්ම ශක්තිය මෙතන වෙනස් වෙනකොට බාහිර වෙනස්ව පේන්නේ. පිනොත්තුනි සමහර අය මෙයන් දන්නව මරණාසන්න මොහොත වෙන විට සමහර අය බය වෙනෝ නේද? කෑ ගහනෝනේ. සමහර සත්තුයාට පේනවා. දැන් අපි හිටියේ විහාරස්ථානයක එහෙම කෙනෙක් හිටියා. එයා මරණාසන්න මොහ කාලේ මාසයක් විතර කාලයක් දරුවෝ හිම කෑම බීම අරන් එනකොට මෙයා කෑ ගහනවා. මෙන්න මාව මරන්න එනෝ කියලා. හාන්දුරෝ පිරිත් කියන එකත් කෑ ගහන මෙන්න මාව මරන්න එනෝ කියලා. මොකද්ද වෙන්නේ පිනතුනි මේ? දරුවෝ මේ කෑම ටිකත් අරන් එන්නේ මේ පැත්තේ කර්ම ශක්තිය වෙනස් වෙලා. වෙනස් වෙච්ච ගමන්ම මේ බාහිර පේන ස්වභාවය වෙනස් වෙනවා. අදාපේ කර්ම ශක්තිය ඉහෙළම කුසලයක නිසායි අදාපට මේ ටික මේ විදිහට පේන්නේ. මනස දියුණු කරගත්තාම තියෙන ලාභය තමයි වාසිය තමයි අපට මේකත් පේනවා. මේ ලස්සන ටික ලස්සන විදිහටම බලන්නත් පුළුවන් විතරක් නෙවෙයි වටින්නේ පින්නතුනි. රහතන් වහන්සේ කෙනෙකුට ඕනම ලස්සන දෙයක් ලස්සන විදිහට බලන්නත් පුළුවන්. ඒ වගේම ඕනම අසුබ දෙයක් සුබ විදිහට බලන්නත් පුළුවන්. දැන් අද අපට ගෙදර ලස්සන වෙන්න නම් මල් හුඟක් තියෙන්න ඕන. ගෙදර හුඟක් පිරිසිදුට තියෙන්න ඕන. ලයිට් හුඟක් පත් වෙනකොට තමයි, කට්ටිය හුඟක් සිනහසල ඉන්නකොට තමයි අද අපට සතුට තියෙන්නේ. නමුත් ඊට සම්පූර්ණයෙන්ම සංවර කරගත්තු කෙනාට, ඉහළට දිනු කරගත්තු කෙනාට පින්තුණි, බාහිර හුඟක් දේවල් වෙනස් කරන්න ඕනේ නැහැ යාට. යාට මනසින් අර දේ තමන් කැමති විදිහට බාහිර නිර්මාණය කරගන්න පුළුවන්. ඒක හුඟක් ඉහළට ගියාම ඇති වෙන දෙයක්. නමුත් ඊට පල්ලෙහා මට්ටමේදී පින්තුණි, අපි මේ ලබන දේවල් වල සැපත අපි ලබන්නට ඕන. මේ අපි ලොකු පිනකින් මේක ලබලා තියෙන්නේ. ඒ නිසා තමන්ට මේ තියෙන දරුවෝ ටිකෙන්, තමන්ට තියෙන සම්පත් ටිකෙන්, මිල මුදල් වලින්, තමන් ලබපු ධනෙන් උපරිම සතුටක් විඳින්න. හැබැයි ඒ සතුට විඳින ගමම්ම දකින්න මේ විඳින සැපතේ ස්වභාවයක් තේරුම් ගන්න. ඒක හරියට තේරුම් ගත්තොත් මේ සම්පත් ටික විඳිනකොට සතුට වෙන විතරක් නෙවෙයි, මේ ටිකෙන් වෙන් වෙලා යනකොට ඒක පිළිබඳ වැති වෙන දුක ඇති නොවන විදිහටත් තමන් හිත හදාගෙන ඉන්නේ. තමන් ඊට වඩා ඉහළ මානසිකත්වයක තමන් ඉන්නේ. අද අපි සම්පූර්ණම විශ්වාසය තියලා ඉන්නේ අපේ ශරීරයත් මේ බාහිර භෞතික දේවල් පිළිබඳවත් විතරයි. නමුත් බුදුදහමෙන් කරන්නේ මේ භෞතික බාහිර දේවල් පරිහරණය කරන ගමන් මනස ගැන වැඩි විශ්වාසයක් තියලා මනස ඉහළටම දිනු කරගත්තු අවස්ථාවේදී පින්නතුනේ අපට බාහිර කිසියම් කෙනෙකුට බාහිර රූප වෙනස් කළා අපිව දුකටපත් කරන්න බෑ. අද අපි සතුටු වෙන්නේ මේ මල්ටි ක ලස්සනට තියෙනකොට. මේ මල්ටි එකටම කවුරු හරි හානියක් කරුවොත් තමන්ට හානියක් කරා වගේනේ. ඈ මේක කැඩලා බිඳලා දැම්මොත් ඊට වඩා හොඳයි මට ගැහුවනම් කියලා කියෙන්නේ. තමට අපි කියන හැමනේ. මේක මගේ කරගෙන අද අපි ඉන්නේ. පින්නතුනි මේ යථාර්ථය අවබෝධ කරගත්තු කෙනාට බාහිර ලෝකේ මේ සතුට එහෙම විඳින ගමන් එයා මේක වෙනස් වෙද්දී ඒකේන දුක් ටික ඇති නොවන විදිහට මනස සකස් කරගෙන ඉන්නේ. බාහිර කිසියම් කෙනෙකුට එයාගේ අභ්‍යන්තර සතුටට හානියක් කරන්න බෑ. එයාගේ හිතේ සංවරයට හිතේ තැම්පත් බවට බාහිර කිසිම කෙනෙකුට වෙනසක් කරන්න බැරි මට්ටමට එනවා. අද අපි ඉන්න මට්ටමේදී අපි සතුට වෙන්නේ අපේ දරුවෝ ටික, අපි පරිහරණය කරන බඩු භාණ්ඩ ටික, අපේ යාන වාහන ටික, අපේ ඇඳුම් ටික ලස්සනට තියෙනකොට විතරයි අද අපි සතුට වෙන්නේ. ඒව වෙනස් වෙනකොටම දුකටපත් වෙන හිතක් අද අපට තියෙනවා. බුදුදහමෙන් කරන්න පින්නතුනේ ඒ ලස්සන ටික තියෙනකොට ලස්සනට සතුට විඳින්නත් ඒ සතුටේ ස්වභාවය යථාර්ථවාදීව තේරුම් ගන්නටත් විතරක් නෙවෙයි. ඒ දේ වෙනස් වෙනකොට ඒ බාහිර දේ වෙනස් වීමෙන් කිසියම් මානසික පීඩාවක් ඇති නොවන විදිහෙහි මනසක් ඇති කරගන්නටයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඒ සඳහා එක පැත්තකින් අකුසලෙන් මිදෙන්නට ඕන, කුසල සූප සම්බදාතිය පිළිදෙඩ කුසල වඩන්නට ඕන, සචිත්ත පරියෝදපණන් කියපු ආකාරයට නැවත නැවතත් සිත මේ කුසල දහමවල වඩන්නට ඕන. මේක හරියට තේරුම් ගත්තු කෙනා පින්නතුනේ තමන්ගේ එදිනෙදා කරන වැඩවලින් තමන් සතුටු වෙනව විතරක් නෙවෙයි තමන් දන්නව ඊට වඩා මෙන්න මේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා මේ දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා දවසේ වැඩිපුර කාලයක් යොමු කරනවා. වැඩිපුර කාලයක් යොමු කරනවා කියන්නේ පින්නතුනේ අනිත් වැඩ නොකර ඉන්නව නෙවෙයි. ධර්මයේ වෙනුවෙන් පින්නතුනි අපට කැප කරනවා නම් කැප කරන්න ඕනේ බණ අහන්න වෙලාව විතරයි. ධර්මයේ හැසිරෙන්න කියලා අමුතු කාලයක් අපට යන්නේ නැහැ. ඇයි ඒ? ධර්මයේ හැසිරීමක් පින්නතුනි හුස්ම ගැනීම වගේ දෙයක්. හුස්ම ගන්න ගියා කියලා අපට අනිත් වැඩ පාඩු වෙන්නේ නැහැ කවදාවත්. නිදා ගන්න එකටවත් බාධාක් වෙන්නේ නැහැ අපට. පින්නතුනි හරියට අපට ඕනේ අවයානස් එක විතරයි, මයින්ඩ්ෆුල්නස් එක විතරයි. හරියට සතිමත් බව යොමු කරගන්න පුළුවන් නම් මේ එදිනෙදා වැඩ කරන ගමන් අපට මේ දහමත් එක්ක ඉන්න පුළුවන්. තමන් ධර්මයේ දන්න දරාගෙන ඉන්න කෙනෙක්, තමන් යාන වාහනවල යද්දී දරුවන්ගේ යුතුයකම් ටික කරද්දී, ගෙදර ආහාර පාන සකස් කරද්දී, ගෙදර පිරිසිදු කරද්දී මේ හැම දෙයකදීම පින්නතුනේ සතර සතිපට්ඨානය සඳහන් වෙන ආකාරයට අපේ හැම කායිකව කරන හැම දෙයක්ම අපට දැනෙන හැම වේදනාවක්ම අපට එන හැම මානසික සිතුවිල්ලක්ම ඒ වගේම හැම සිතක්ම හරියට අවධානයෙන් මේවත් එක්ක ඉන්න පුළුවන් නම් පින්නතුනි උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම තමන් ඉන්නේ භාවනාවක ඉන්නේ. භාවනාවක ඉන්න විතරක් නෙවෙයි අනිත් වැඩ කටයුතු දැනටත් වඩා ඉතාම සාර්ථකව කරනගෙන බාටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දැනටත් වඩා හොඳින් ඒ කටයුතු කරනවා. දැනටත් වඩා තමන්ට කිසිඳු මානසික පීඩාවක් නොවන විදියට තමන් මනස සකස් කරගන්නවා. හැම මොහොතෙම තමන් අවධානයෙන් ඉන්නේ. හැම මොහොතෙම තමන් සතිමත් භාවයෙන් ඉන්නේ. මේක තමයි අපට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම. මේ දහම අහන්නමයි, මේ දහම අවබෝධ කරගන්නමයි, මේ දහම පින්නතුනි දහමෙන් ප්‍රතිඵල ගන්නමයි අපි මෙවැනි කාලයක මනුස්ස ලෝකෙ ඉපදුනේ. හිතන්නේ අප දරුවෝ ටිකක් හදලා රැකගෙන ආරක්ෂාවක් කළා මියන්න විතරේ කියලා. ඒව පින්නතුනි මිනිස්යන් විතරක් නෙවෙයි, ඇතැම් විට අමනුෂ්‍යය සමහර අය දරුවෝ පෝෂණය කරන ඒවා ගියක් දොරක් අදහගෙන එක කරනවා. අපේ ජීවිතවල ඊට වඩා පරමාර්ථයක් තියෙනට ඕන. ඒ දරුවන්ගේ යුතුයකම් රැකිරක්ෂා ආදී අධ්‍යාපන කටයුතු ඉහෙලින්ම හොඳටම කරද්දී ඒකට නොදෙවෙන විදියට පින්නතුනි අපි ධර්මයෙන් ශක්තිමත් වෙන්නට ඕන. දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. ඒ දහමත් එක්ක අපි හිටියොත් පින්නතුනි අපේ දෙමව්පියන්ට කරන ලොකුම ගෞරවයක, අපේ මියගිය ඥාතීන්ට තියෙන ලොකුම පුණ්‍යානුමෝදනාවයක. ඒ විතරක් නෙවෙයි අපේ ලස්සන ශරීරයක් තියෙනවා නම් ඒ ශරීරයට කරපු ලොකුම සැලකිල්ලත් ඒක. ඒ විතරක් නෙවෙයි අපි වටිනා ගේ දොරක හිමිකාරයෙක් නම්, වටිනා වාහනයක හිමිකාරයෙක් නම් අපි ඒ තමන් ඉන්න ගෙදරට, තමන් පාවිච්චි කරන වාහනයට නියම වටිනාකම දුන්න වෙනවා. අපට වඩා අපේ ඉන්න ගේ වටිනව නම් පින්නතුනි ඒක ගැලපෙන්නේ නැහැ. අපිට වඩා අපි පාවිච්චි කරන වාහනේ වටිනවනම් ඒ වාහනේ යන කෙනාට ඒක වටින්නේ නැහැ. අපි පාවිච්චි කරන වාහනයට වඩා අපි වටිනා කෙනෙක් වෙන්නට ඕන. අපි ඉන්න ගෙදරට වඩා, අපි පරිහරණය කරන බඩු භාණ්ඩ වලට වඩා අපි වටිනා කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අපි වටිනා කෙනෙක් බවට පත් වෙන පිණතුනේ ඉගෙන ගත්තට විතරක් නෙවෙයි. ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලයෙන් උපාධි ගත්තට විතරක් නෙවෙයි. වටිනා බඩු භාණ්ඩ ආභරණ අපේ කන කරේ දාගත්තට විතරක් නෙවෙයි අපි වටින්නේ. දරුව හුඟක් හිටියට විතරක් නෙවෙයි වටින්නේ. අපි වටින්නේ පිණතුනේ අපි මේ පරිහරණය කරන බඩු භාණ්ඩ සම්පත්තික අපට අහිමි වෙන මොහොතේදී ඊට වඩා ඉහළ තැනක මනස පවත්වා ගන්න පුළුවන් විදියට ශක්තිමත් මනසක් තිබුණොතින් තමයි අපි සැබෑ ලෙසම අපි මේ පරිහරණය කරන බඩු භාණ්ඩ වලට සැබෑ වටිනාකම දුන්නා වෙන්නේ. මේ නිවසේ ඉඳලා මේට වඩා පල්ලෙහා මානසිකත්වයක නම් අපි ඉන්නේ පින්නතුනේ අපි සැබෑ ලෙසම මේ සම්පත් වලින් ප්‍රයෝජන ගත්තේ නැහැ. එනිසා බුදුදහමෙන් කරන්නේ මනස ඉහළට මෙන විදියට නිතරම තමන්ගේ හිත කුසලයක් එක්ක තියෙන විදියට නිතරම තමන්ගේ හිත සතර සතිපට්ඨානයත් එක්ක ඉන්න විදියට නිතරම තමන්ට කිසිඳු කෙනෙකුට තමන්ගේ මනසෙහි ලස්සනට හිතේ ලස්සනට හිතේ තැම්පත් බවට හිතේ ප්‍රසන්න බවට හානියක් කරන්න බැරි මට්ටමින් මනසක් හදාගන්න එක. ඒ සඳහා හැකි තාක් සිල්වත් වන්න හැකි තාක් මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරලා හිතේ තැම්පත් බව ඇති කරගෙන මෙන්න මේ අනිත්‍යතාවය පටිච්චසමුප්පාදය හේතුඵල ධහම ඇතිවීම නැතිවීම දකින වාර ගාන ටිකෙන් ටික වැඩි කරගන්න. මේක තමයි පින්නතුනේ අපේ GP එක. මේක තමයි අපේ IQ එක. බුදුදහමෙන් කියන IQ එක මයින්ඩ්ෆුල්නස් එකයි විස්ඩම් එකයි. මේක පින්නතුනේ සතුට ලැබෙන ඉහළම ක්‍රමය. සතිමත් බවයි සතිමත් බවත් එක්ක මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක ඇතිවන හේතුඵල ධහම ඇතිවීම නැතිවීම දකින නුවණ වාර ගන්න වැඩි වෙච්ච ප්‍රමාණයට තමයි බුද්ධිසම් වලින් කියන IQ එක වැඩි වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍ය IQ එක GP එක වැඩි කරන ගමන් සමාජයේ විදියට බුදුදහමෙන් කියන GP එක මොකද්ද? බුදුදහමේ කියන IQ එක මොකද්ද කියන එකත් තේරුම් ගන්නට ඕන. ඒක තමයි පින්නතුනි ඉහළම සතුට ලැබෙන ක්‍රමය. ඒක තමයි ඉහළින්ම දුක ඇති නොවන විදියෙහි ක්‍රමය. ඒ දහම අහන්න ලැබිච්ච අපි පිණුතුනේ හුඟක් වාසනාවන්තයි. හැබැයි අහුවට විතරක් නෙවෙයි ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් සඳහන් කරපු කාරණාවලින් මෙයන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සල් මනස දියුණු කරගන්නයි කියලා කිව්වොත් වගේම දැන් වෙලාව කියන තමන් ඉපදිච්ච වෙලාව ඒක කොහොමද දෙක යන්නේ? මනස වැඩි කර ගන්නවා වගේම වෙලාව බලලා වැඩක් කරවතින් මේක හොඳයිද නැහතද කියන එක කොහොමද තාත්තා? ඔය ඇත්තෙම නක්ෂත්‍රයට අනුව ජ්‍යොතිෂය වගේ යම් යම් ශාස්ත්‍ර තියෙනවා ලෝකේ. ඒ වගේ කියන සුබ මුහුර්තය ගැන සඳහන් කරන ඒ වගේ. සුබ මොහොතක ගන්න එක හොඳ දෙයක් කියලා කියනවා. නමුත් බුදුදහමෙන් ඒක එච්චරම අගය කරන්නේ නැහැ. බුදුදහමෙන් අගය කරන්නේ කොච්චරනම් අපි ඒ කරන දේ මනස සතුටෙන් කුසලයෙන් තියාගෙන කරනවාද කියන එක මතයි තීරණය වන්නේ. නක්ෂත්‍රයට ජ්‍යොතිෂයට අනුව අපි සුබ මොහොතක දෙයක් කළත් ඒ කරන දේ නරක දෙයක් නම් ඒකේ ප්‍රතිඵලය සුබ වෙන්නේ නැහැ. නමුත් ජ්‍යොතිෂය කියන අනුව අපි ඒකට සුබ මොහොතක් නොවන වෙලාවකදී යමක් කළත් අපි කරන්නේ හිත හොඳට තියාගෙන නම් මනස හොඳට තියාගෙන නම් අපට ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. කුසේ ලැබෙනවා. නමුත් මේ ශාස්ත්‍රවල සත්‍යයක් නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. ඒ වගේ යම් යම් සත්‍යයන් ලෝකෙ තියෙනවා. දැන් වෛද්‍යවරයෙක් ගත්තත් වෛද්‍යවරයාගේ ප්‍රතිකාරවල යම් කිසි ප්‍රතිඵලයක් තියෙනව නැත්තේ නැහැ. බුදුහාඳුර වයසට යනවා කියුවට මහලු වෙනවා කියුවට ඒව පාලනය කරගන්න ලෝකෙ යම් යම් දේවල් තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම කවදාවත් අවසන්ට පාලනය කරන්න බෑ. අන්තිමට මොහොන පාන සිද්ධ වෙනවා. කාලය ටිකක් යහට මහට කරගන්න රූපේ පොඩ්ඩක් එහෙම වෙනස් කරගන්න පුළුවන්. නමුත් කොච්චර තාක්ෂණයේ තිබුණත් ජරාවට පත්වීම කියන එක මහලු වීම කියන එක මේ ශරීරයෙන් විතරක් වෙන මහලු භාවයක් නෙවෙයි ඇත්තෙම බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් කියන මහලු භාවය මේ මනසෙන් වෙන මහලු භාවයත් එක්ක. යම්කිසි අත්දැකීමක් අපේ මුලින් දැක්ක ගමන් මේක අලුත්. යම්කිසි අලුතෙන් කෙනෙක් හඳුනගත්තා නම් දැක්ක ගමන් හරි අලුත් නේද? ඒ අත්දැකීමම ටික කලක් ගියාට පස්සේ මොකද්ද වෙන්නේ ඒ කෙනාම? ඒ කෙනාගේ රූපේ එහෙම ඇතැමිට රූපේ වෙනසක් වෙලා නැහැ. ලස්සන එහෙම තියෙනවා. නමුත් අපට යාගෙන තියෙන බැඳීම අර මුලින් තිබිච්ච මට්ටම නැහැ. සතුට නැහැ. අර මුලින් ඇතැමිට කෙනෙක්ගේ කොණ්ඩය දැකලා මුහුණ දැකලා හරිය ලස්සනයි කියලා කියපු අපි ඒ කොණ්ඩයටම කියන පස්සේ දොස් කියනෝනි. ඔයා පීරන්නේ නැහැ, කොණ්ඩේ පීරන්නේ නැහැ, දැන් මේ එහෙම කියලා නේ. කොණ්ඩේ අල්ලගන්න බැරිද? පින්නතුනි මෙන්න මේක තමයි නියම විදියට ජරාව මේ වෙනස් වීම කියලා කියන්නේ. මහලු වීම කියලා කියන්නේ මෙන්න මේක. මේ අපේ එක්ස්පීරියන්ස් එකේ මහලු වීම. මේක තමයි අන්සැටිස්ෆැක්ටරිනස් කියලා කියන්නේ. අතෘප්තිකර භාවය කියලා කියන්නේ. මෙන්න මේ අතෘප්තිකර භාවයෙන් නිදහස් වෙන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. කොච්චර තැනකට ගියත් කොච්චර ලස්සන තැනකට ආවත් පින්නතුනි දැන් අපි ලංකාවේ ඉඳලා ඇතැමිට ඇමරිකාවේ ආවම හිතුණා ඇමරිකාව තමයි ඉහළම සතුට ලැබෙන තැන කියලා නේ. නමුත් ටික කලක් ඉන්නකොට බලන්න ඇමරිකාව සාමාන්‍ය ලංකාව වගේම තමයි නේ. ඇතැමිට ඇමරිකාව ඉන්නවයි කියලා හිතෙන්නේ නැහැ නේ. සාමාන්‍ය අපි අර ලංකාවේ තිබිච්ච මානසික මට්ටම තමයි ඇතැමිට තියෙන්නේ අපි. සමහරට ලංකාවේ පත්‍ර ටික බලවල ඒ මානසිකත්වෙම එහෙ සම ඉන්න අයත් ඉන්නවා. මේ ඔය යට කියන්නේ සැපසේ දුක් විඳිනවා කියලා. ඔව්. එතකොට පින්නතුනි මේ වෙනස් වීම කියලා කියන්නේ මේ මහලු භාවය කියලා කියන්නේ පින්නතුනි මේ අපේ තියෙන අතෘප්තිකර භාවය මේ දිගටම මේක පවත්වා ගන්න බැරි නිසා මේක තමයි අතෘප්තිකර භාවය කියලා කියන්නේ. සතුට නැති වෙන්නේ මේ නිසා. මේක හරියට තේරුම් ගත්තොත් එයා මේ තත්ත්වෙන් මිදෙන එයා සතුට හොයාගෙන බාහිරට යන්නේ නැහැ. එයා දන්නවා කොච්චර පිටතට ගියත්. දැන් ඕකද සමනත් ඔකේ යථාර්ථය. ඒ කියන්නේ දැන් මේක දැක්කා ලස්සනයි හැබැයි වැඩක් නැහැ ලස්සන නැහැ කියන එහෙම දිනනවා. නෑ නෑ ලස්සන නැහැ කියලා නෙවෙයි. ඒ වෙලාව ලස්සන නැහැ කියලා. ඒ වෙලාව එන්ජොයි කරා. ඒ වෙලාව ඊට පස්සේ නෑ ඒක තමයි. ඒ වෙලාවේ දැන් දැක්කට සංකල්ප තේරුම් ගන්න ඕනේ මේක දැකලා නැහැ කියලා. නෑ වැඩක් නැහැ කියලා නෙවෙයි. වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. එකෙන් කියන්නේ ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා කෙලස් නෙවෙයි කියලා. බුදුදහමේ කිසිවිටකත් ලස්සනට නිගහ කළ නැහැ. ලස්සන නෙවෙයි දෝෂය. පැහැපත් භාවය, ප්‍රසන්න භාවය නෙවෙයි ගැටලුව. මේදී අපි හිතනවා නම් දිගින් දිගටම මම කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් කියලා. අන්න ඒකයි දුකට හේතුව. ඒ කියන්නේ දැන් මලක් දැක්කොත් මේ හිතුනොත් නේ මේ මල මෙහෙම තියාගන්න ඕනේ කියලා. ඔව්. මෙහෙම තියාගන්න ඕනේ මං කැමති විදිහටම තියෙන්න ඕනේ. එක විදිහටම හැමදාම තියෙනවා කියන ඒ හැඟීමට ආවොත් තමයි දුක ඇති වෙන්නේ. දැකපු දේ දැකීමේ ලස්සන බැලුවට කිසි වරදක් නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ තියෙන වටිනාකම මේක. දැන් අපි පුද්ගලෝ 10 දෙනෙක් ඉන්නවනම් අපි වැඩිපුරම බලන්නේ ලස්සනම කෙනා තමයි වැඩිපුර බලන්නේ නේ. අපේ හැයන්නේ වැඩිපුරම ලස්සන කෙනාට නේ. නමුත් මේක හරියට තේරුම් ගත්තට පස්සේ පින්නතුනි නෑ දේ ඔක්කොම එකයි. අපි බලන්නේ කොහොමද අපිට රිවයින් කළොත් නම් බලන්න පුළුවන් ආපස්සට ගිහින් බලන්න පුළුවන්. වයසක කෙනෙක් තරුණ කාලේ ලස්සන රූපියක් බලන්න පුළුවන් ඒ රූපය හරහා. ලස්සනම කෙනාගේ අනාගතය බලන්නත් පුළුවන්. අනාගතය කොහොමද යා හැරමිටියෙන් යන්නේ? කොහොමද එක්තැන් වෙලා ඉන්නේ? කොහොමද යා මරණයට පත් වෙලා යන්නේ? එක විට දෙපැත්තම යාට ආපස්සට ඉස්සරහට අරගෙන බලන්න පුළුවන්. දැන් මොහොතේක දැන් ලස්සන එහෙමත් බලන්න පුළුවන්. විතරක් නෙවෙයි වයසට ගිහපු කෙනෙක් අනේ මියා තරුණ කාලේ ලස්සනට හිටිය කෙනෙක් කියලා ඒ පැතර රූපයත් ඔන්න ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලස්සනම කෙනාගේ කෙලසක් ඇති නොවන විදියට ඒ අනාගතේ මෙහෙමයි යන්නේ කියලා හැරමිටියත් එක්ක යන විදියත් ඒත් එක්කම බලන්නත් පුළුවන් යාගේ. එතකොට ඒ කිසිම තැනක කෙලසක් ඇති නොවන විදියට දැඩි බැඳීමක් ඇති නොවන විදියට බැඳීම ඇති වුණා නම් ඊළඟට එකටත් අපි කැමති වෙන්න ඕන. යම් කිසි කෙනෙකුට බැඳිලා දැඩිය වාසා කළා නම් එයා ලෙඩ වෙනකොට ඒ ටිකත් බාර ගන්න වෙනවා. එයා වයසට යනවා නම් ඒ ටිකත් බාර ගන්න වෙනවා. ලස්සන විතරක් බාර අරගෙන බෑ. එයාට ඇති වෙන ලෙඩ රෝග ටිකට ඔක්කොමටම තමයි මග කියන්නත් වෙනවා. ඒකෙන් කියන්නේ යුතුයකම් ටික වගකීම් නොකර ඉන්න කියලා. යුතුයකම් ටික කරන දරුවෝ ඉන්නෝ නම් ඒ හොඳටම කරනවා. කලාට අර දුක් ටික ඇති නොවන විදිය මානසිකත්වයක් මෙයා ඇති කර ගන්නවා. වංගට තියන මාතේ නැතන පුළුවන්. අන්න ඒක තමයි. ඒ වගේ ඇත්තෙම දැන් අපි ඒ දුක දැන් ඇත්තෙම ඔකට ලක්ෂණ කතාවක් කියනවා. අපේ හාමුදුරු කෙනෙක් දවසකට බණකට කිව්ව කියනවා. ඒ හාමුදුරුවෝ අනුරාධපුරයේ පැත්තේ බණකට යනකොට ත්‍රිවිල් එක වැහැලා වැහැපු කාලෙක ඇලක් ලස්සනට පිරෙල යනලුඩ මේ යන මාර්ගය අයිනේ පාරයිනේ මේ ඇලක් වතුර පිරෙල යන ලස්සනට ඒ වාහනේ ගියපු රියදුර මහත්තයා කියලා තියෙන අනේ හාමුදුරනේ මේ වගේ ඇලක් අපේ ආරාණ්‍ය මැදිනුත් යනවා නම් හරි හොඳයි කියලා. මේ හාමුදුර මොකද කියලා කියන්නේ? අනේ දායක මහත්තයෝ මේ වගේ ඇලක් නම් අපිට එපා කියලා. ඇයි එහෙම කියන්නේ? මේ හාමුදුරුවෝ කියනවා මේ ඇලේ වතුර තියෙන මාසයක් විතරයි. අනිත් මාසවල වැලි ටිකක් විතරයි තියෙන්නේ. මේ වගේ ඇලක් නම් එපා. මාස 8ක් 10ක් වැලි වශයෙන් තියලා මාසයක් දෙකක් විතරක් වතුර තියෙන ඇලක් නම් මට එපා. ඇලක් තියෙනවා නම් අවුරුද්ද පුරාම වතුර තියෙන ඇලක් තියෙන්නේ. අන්න ඒ වගේ පිනොත්නි අපි යමක් දැක්ක ගමම අපි ලස්ස ඒ තියෙන ඒ මොහොතේ ලස්සන ටිකට විතරයි අපි ඇලුම් කරන්නේ. අපි දන්නේ ඊට පස්සේ තව ටිකක් තියෙන බව. එතකොට අපි ඒක හරියට දැනගන්නවා නම් ලස්සන ටිකේදී ලස්සන දැකලා සතුට වෙනවා. ඒ වගේම ඒවා වෙනස් වෙද්දී, දිරාපත් වෙද්දී, ලෙඩ වෙද්දී ඒ දුක් ටික නොවන විදිහට කලින්ම හිත හදාගෙන ඉන්නේ. ඒකෙන් එයා මගහැරලා යන්නේ නැහැ. අර ලස්සන රූපේ ලස්සන දැකලා ඉන්න වගේම ඒ අනතුරුවලදී ඊට කලින්ම මනස දුකට පීඩාවටපත් නොවන විදිහේ මනසක් එයා හදාගෙන තියෙනවා. ඒක තමයි වෙනස. ඒ නිසා යමක් දැක්කනම් මේක ලස්සනයි මේක වැඩක් නැහැ කියලා අහක බලාගෙන හැමෝම නෙමෙයි මේ කියන්නේ. රහත් වුණාට පස්සේ තමයි පින්නතුණි ලස්සන විදිහේ ලස්සනටම දකින්නේ. රහතන් වහන්සේලා තමයි බුදුදහමේ සඳහන් වෙන වෙනම ගාථා තියෙනවා. රහතන් වහන්සේලා කැලේ ගැන, ගස් ගැන වර්ණනා කරපු ගාථා, දිය ඇලි ගැන, ගංගා ගැන අපට වඩා ලස්සනට කවි ලියපු අය, කවි කියපු අය රහතන් වහන්සේලා. ඒ ලස්සන ලස්සනටම දැකපු අය. අද අපි సౌందర్య ලස්සන දකින්නේ ගස් කොළන් අපට කැමති විදිහට කපලා රවුම් කරලා ලෑන්ඩ්ස්කේපින් කරලා තියෙනකොට තමයි අද සතුට වෙන්නේ නේ. රහතන් වහන්සේ පිණුතුනේ ඒ තියෙන විදිහටම සතුට වෙනවා. ගහ උස ගහක් නම් උස ගහේ ඒ විදිහටම සතුට වෙනවා. මිටි ගහක් නම් මිටියකට ලස්සන වෙන සතුට වෙනවා. අද අපි අපේ මනසට ඕන විදිහට ඒව වෙනස් කර කර තමයි අද සතුට වෙන්නේ යන්නේ. ඒ ඉනිපිට පොඩ්ඩක් හරි පිටට ගිය ගම දුක් වෙනවා අපි. නමුත් හිත දිනු වෙන පිනතුනේ මේ බාහිර දේවල් වෙනස් කරන්න නෙවෙයි යන්නේ. එයා තමන්ගේ ඇටිටියුඩ් එක, තමන්ගේ විෂන් එක, තමන් අභ්‍යන්තරේ වෙනස් කරගන්නේ. අභ්‍යන්තරේ වෙනස් කරගත්තට පස්සේ පිනතුනේ බාහිරින් වෙනස් කරන්න වෙන්නේ නැහැ එයාට. අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ තියෙන පේන රූපේ ලස්සන කරන්න නම් අපි කණ්ණාඩියද ලස්සන කරන්න ඕන? කණ්ණාඩියටද අපි පුයර දාන්නේ? නැහැ. අපි පුයර දාන්නේ මෙහි ස්වරූපයට. කන්නාඩියේ පේන රූපේ කැත දෙයක් තියෙනවා නම් නහයි හරි ඇහි හරි අපි අයින් කරන්නේ මේ පැත්ත. කන්නාඩියස් කරාට හරියන්නේ නැහැ. අන්න ඒ වගේ පිනතුනි බාහිරින් දුකක් එනවා නම් පිටතින් දුකක් එනවා නම් දුක තියෙන බාහිර නෙවෙයි මේ පැත්තයි වෙනස් වෙන්න ඕන. මෙහෙ වෙනස් වෙච්ච ගමන් බාහිර දේවල් වලට අඩුපාඩුකම් තිබුණට අපි දුක් වෙන්නේ නැහැ. ඒ වගේ තියම්කිසි පිරිසුදු කිරීමක් කරනවා. කලකට තමන් දන්නවා තමන්ගේ දුක ඇතුනේ මේ පැත්ත කියලා. ඉනිසා මෙවැනි දහමක් බුදුහමන දේශනා කළේ ඔබතුමා ඇහුව ප්‍රශ්නෙට උත්තර ලැබුණාද දන්නේ නැහැ. ඇත්තෙන්ම ඒ නැකත් අනුව හෝ යම්කිසි සුබ මුහූර්තයක වැඩ කිරීම බෞද්ධ සම්ප්‍රදායෙත් යම් යම් අය කරලා තියෙනවා. නැත්නම් නෑ. දැන් උදාහරණයක් හැටියට රුවන්වැලි සෑය හදනකොට දිසා නැකතින් නැකත් වලින් සුබ නැකත් වලින් ඒවත් කරලා තියෙනවා. හැබැයි ඒක විතරක් බුදුදහමෙන් අගය කරන්නේ නැහැ. බුදුදහමෙන් වඩාත්ම අගය කරන්නේ කොච්චරනම් තමන් මනස හොඳට තියාගෙන ඒක කරනවද කියන එක මතයි. දැන් සමහර අය සමහර මත්යන් කඩ දානකොට සමහර මත් කඩ දානකොට සුබ නැගතට දාන්නේ. සමහරට හාමුදුරන්ට ආරාධනා කරනවා පිරිත් කියන්නේ යන්න කියලා. ඕ එහෙම උණයි කියලා බුදුදහම යගේ කරන්නේ නැහැ ඒක. ඒකත් යනවා. ඒ කරන දේ කොච්චර හොඳ දෙයක්ද දැහැමි දෙයක්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒක මොහොතින් මනස ඒ කියන්නේ මනස කියලා දිනන අර කන්නඩිය වගේ අර කන්නඩිය මොකක් හරි දැක්කම මේ වෙනස සුද්ධ කරනවා වගේ තමන්ගේ මනස හරි හිත හරි ස්ට්‍රොන්ග් වෙලා තියෙනවා නේද? එතකොට ඇත්තෙම දැන් අපි කුසල කර්ම ශක්තියන් වලින් අපි කරපු කර්ම ශක්ති වලින් බාහිර පහසුකම් ටිකක් දැන් අපි මේ හදාගෙන තියෙනවා. දැන් මේ ඇත්තන් කරපු ලොකු පිනකට තමයි මේ වගේ දරුවන් ලැබෙලා මෞද්‍යම අපිව ලැබෙලා මේ වගේ පහසුකම් ටික ලැබෙලා තියෙන නිකන් නෙවෙයි. තමන්ගේ උත්සාහය වගේම සතර කරපු ලොකු පිනකින්. හැබැයි මේක විතරක් නෙවෙයි සම්පූර්ණම සතුට. මේක මේ 140ක් විතර ලබා ගත්තේ මේ. තව 160ක් විතර තියෙනවා අපිට ලබා ගන්න. අන්න ඒ පැත්ත තමයි බුදුදහමෙන් අපට උදව් කරන්නේ මේ පැත්ත ලබා ගන්න. මොකද අපි කොච්චර උත්සාහ කරත් කොච්චර නවීන තාක්ෂණයේ අධ්‍යාපනය කොච්චර අපේ දරුවෝ 10 දිනක් ලස්සනට හදාගත්තත් 10 දිනකට රටවල් 10ක ජනාධිපතිවරු කරා අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඔක්කොම 140ක වැඩි වුණොත් 50ක විතර දුකක් තමයි අපට අඩු වෙන්නේ. තව 50ක් මෙහෙම ඉතුරු වෙලා තියෙනවා. ඒකට අපි තනියම වග කියන්න ඕන. අපි මහලු වෙලා එක්තැන් වෙද්දී අපි මරණාසන වෙද්දී ආර දරුවෝ ටික ඔක්කොම ඇවිල්ලා අපි කියමු විශේෂඥ වෛද්‍යවරු 10 දෙනෙක් හිටිය කියලා. 10 දෙනාට අත උදව්වක් කරන්න බෑ අපට. අපි තනි වෙනවා. ඊට පස්සේ අපේ මනස විතරයි අපට තියෙන්නේ. අන්න ඒ ටික ඒ ටිකේ වෙන දුක නැති කරගන්න තමයි මේ දහමෙන් අපි උදව් උපකාර ලබා ගන්නේ. මේක හරියට තේරුම් ගත්තොතින් බාහිරින් බාහිර දේවල් ටිකෙන් වෙන අඩුපාඩු කන්ට ගෙච්චර අපට දැනෙන්නේ නැහැ හිතට. මේකට හොඳට ලස්සන කතාවක් තියෙනවා. මේ ඔය මේ කොසල් රජතුමාගේ මාලිගාවෙහි රජතුමාගේ එක්තරා දේවියකට ළමයෙක් දරුවෙක් උප්පන්න. ඒ දරුවා ඉපදිච්ච දවසේම තවත් ඒ මාලිගාවේ වැඩ කරපු සේවිකාවකට දරුවෙක් ලැබුණා. දැන් මේ දරුවෝ දෙන්නම එක දින මේ පුතු දෙන්නේ. දරුවෝ දෙන්නාම එක දවසේ ඉපදිච්ච හින්දා රජතුමා තීරණය කළ මේ දරුවෝ දෙන්නම රජ මාලිගාවේ හදන්න කියලා. දැන් මේ රජකුමාරයේ ලස්සන ඇඳක ඉන්නේ. ඇඳේ ඉන්න අනිත් ළමයේ බීම පොඩ්ඩක් පැදුරක ඉන්නේ. ටිකක් පරණ පැදුරක වගේ තමයි ළමයා ඉන්නේ රජ මාලිගාවේ හිටියට. කොහොම හරි දැන් පොඩි කාලෙදිම අර ඇඳේ හිටිය ළමයට රජකුමාරයට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. ඒ කියන්නේ ඉස්සෙල්ලාත්ම භාවය මතක් වුණා මෙයාට. මතක් වුණාට පස්සේ මොකද්ද මෙයා කලින් බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහනල හිටිය කෙනෙක් නේ. ඒ මහනල හිටිය කාලේ මෙයා මොකද කළේ? සිල් රැක්ක වගේම භාවනා කළා වගේම දානයක් දීලා තියෙනවා. පින්ඩ පාතේ කළා කියලා දානයක් දීලා තියෙනවා. ඒ නිසා මේ පාසුකණ්ණික ලැබුණා මෙයාට. ඊට පස්සේ මෙයා බැලුවා තමනුත් එක්ක ඉන්න කාලේ තවත් හාමුදුරු කෙනෙක් එකටම හිටියා. මෙයා කල්පනා කළ බැලුවා අනිත් හාමුදුරු කොහෙද කියලා. බලනකොට මෙන්න පැදුරේනේ මෙයා අනිත් යාළුවා. එයා ඉපදිලා දැන් මෙතන ඉන්නවා. ඊට පස්සේ මොකද මෙයා බැලුවා මෙයා කිව්වා මං එදා කිව්වනේ ඔයාලට පින්ඩ පාතේ කළා දානයක් දෙන්න කියලා. දානෙ දීපු නිසා මං රජකුමාරයෙක් වුණා. දැන් ඔයා දානෙ නොදීපු නිසා බලන්න ඔය පැදුරු කඩමාලේ දැන් ඉන්නේ කියලා. එතකොට පැදුරු හිටිය කෙනා මොකද කිව්වේ? එයා කියනවා රජකුමාරය ආඩම්බර වෙන්න එපා. ඔතන තියෙන්නේ සතර මහා බෝධ රූප, මෙතන තියෙන්නේ සතර මහා බෝධ රූප කියලා. පාඨ ව්‍යාපෝ තේජෝ වායෝ මේ ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් දෙකේම සමානයි කියලා. මෙන්න දුක නැති කරගන්න හැටි. සාමාන්‍ය ලෝකයේ කෙනා අර රජමාලිගාව ඉන්නකොට කියලා සතුට වෙනවා, පල්ලෙහා තැන ඉන්නකොට කියලා දුක් වෙනවා. මනස දිනු කරාට පස්සේ යාට දෙකම එකයි. මේ හැම දැනම තියෙන්නේ මේ ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස්, මේ සතර මහා භූත රූප. මේව වෙනස් කර කර මේ තියෙන්නේ. මේ වෙනස් කරපු එකට තමයි අපි රැවටෙන්නේ. දැන් මේ තියෙන රූපයම මේ පිළිරුවම බුදු පිළිමයක් කරන්නත් පුළුවන්. මේ ටිකෙම මේකෙම යක්ෂයෙකුගේ රූපයක් කරන්නත් පුළුවන්. මේකම ඕනනම් ලෑල්ලක් කරන්නත් පුළුවන්. නමුත් ඒකේ මූලික පදාර්ථය එකයි. මේ රූපේ වෙනස් කරාට පස්සේ අපි මේකට රැවටෙනවා. ඒකෙන් කියන්නේ මේ රූපයෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා. ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් මේකේ මූලික හරය හොයන් ගියාට පස්සේ ඔක්කොමගෙම සමාන බවක් තියෙනවා. එතෙන්ට හිත තියලා බැලුවට පස්සේ දුක සැප කියන දෙකම එකයි යාට. ඒ නිසා ප්‍රඥාවෙන් පුළුවන්, ප්‍රඥාව දිනු කරගත්තු කෙනාට පුළුවන් මේ දෙපැත්තම එක වගේ විඳ දරගන්න. අන්න එතෙන්ට තමයි මේ ධර්මයෙන් අපට උදව් කරන්නේ. ඒ උදව් අපි ලබා ගත්තොත් අපට මේ තියෙන මල්වල මේ තියෙන ලක්ෂණයේ සතුරු විඳින වගේම මේව වෙනස් වෙද්දී අනිත් කටිය අඬද්දී අපට නොහඬා ඉන්නත් පුළුවන්. ඒක තමයි අපට ලැබෙන වෙනස, අපට ලැබෙන ශක්තිය. හොඳයි, එහෙනම් කාලයක් ගුවක් ගියානේ. මම හිතනවා මේ අතන්ට ප්‍රමාණවත් කියලා. තවත් ගැටලු එහෙම තියෙනවා අහන්නත් පුළුවන්. ධර්ම ගැටලු තියෙනවා නම් මේ අතන්ට. ඉතින් මේක අහන වගේ මැත්තේම අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නත් ඕන. නැත්තම් අහලා ගිහලා නැගිටලා ගිහලා ඉතින් ගියාට පස්සේ සාමාන්‍ය සුපුරුදු විදිහම තමයි. ලොකු වෙනසක් නැහැ. මේ ආපු දේවල් පොඩ පොඩ හරි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. විනාඩි 5කින් මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න ඕනේ ඒක. ආරම්භක පියවර ඒක. පහගෙන් පටන්ගෙන මාසයක් කරනකොට තමන්ට වෙනසක් දැනෙන ජීවිතේ. දැනට වඩා මනසට දුක් පීඩා එන අවස්ථා අඩු වෙනවා. දැන් අපි අනිත්‍යගේ අඩුපාඩු කංගලදී හුඟා හිත කලකිරෙනවා. අනිත්‍ය හොඳට ඉන්නකම් විතරයි අපි අපේ හිතේ තැම්පත් බව තියෙන. පොඩ්ඩක් හරි වෙනස් වෙච්ච ගමන් පොඩ්ඩක් හරි තමන්ට දක්වන ගරුසැල කියලා අඩු වෙච්ච ගමන් තමන් දුකටපත් වෙනවා. තමන්ට තියෙන පිළිගැනීම අඩු වෙච්ච ගමන් දුක් වෙනවනේ. පින්නතුනි තමන් අනිත්‍යනකින් පිළිගැනීමක් කීර්තියක් බලාපොරොත්තු වෙනවායි කියන්නේ අපේ හිතේ නියම සතුට අපිට අඩුයි කියන එක. ඒක හොඳට මතක තියාගන්න. අපි සතුට බලාපොරොත්තු වෙන බාහිර පුද්ගලයන්ගෙන් නම්, බාහිර බඩු භාණ්ඩවලින් නම්, ඒ කියන්නේ අපේ මේ ඇතුලේ දැල්ලපු පහනේ ආලෝකය මදි කියන එක. ඒ නිසා ඇතුලේ මහා ආලෝකයක් පහනක් දැල්වා ගන්න. ඒ පහන දැල්වා ගන්නට පහනට තෙල් තමයි බුදුදහමෙන් ලබන්නේ අපි. ඒ පහන දැල්වාගෙන හිටියට පස්සේ අනිත් කෙනේ ප්‍රශංසා කරත් එකයි, සැලකුවත් එකයි, නොසැලකුවත් එකයි, කීර්තිය ලැබුණත් එකයි, නින්දාව ලැබුණත් එකයි, යා දෙකේදීම යා එක මට්ටමේ ඉන්නේ. මොකද ඊට වඩා අභ්‍යන්තර සතුටක් යාගේ ජීවිතේ තියෙනවා. ඒ නිසා මේක අපේ ජීවිතයේ අපේ ශරීරය ඉක්මනටම දුර්වල වෙනවා. මේ හැමදාම මෙම ලස්සනට ශක්තිය තියෙන්නේ අපට. මේ ශරීර ශක්තිය අඩු වෙනට වඩා වේගෙන් අපි මේ ධහම පිළිපදින්න ඕන. නැත්නම් ධහමින් ප්‍රයෝජන ගන්න අපි ප්‍රමාද වෙනවා. ඒ නිසා දරුවෝ ටික පෝෂණය කරන වගේම දරුවෝ ශක්තිමත් කරන වගේම අපි මතක තියාගන්න දරුවෝ ශක්තිමත් වෙලා ලස්සන වෙනකොට ලස්සන වෙලා ගිහිල්ලා කණ්ණාඩි ළඟට ගිහින් බලනකොට අපි අතර හැරමිටියත් ඇවිල්ලානේ. ඒ නිසා දරුවෝ ටික පෝෂණය කරනවත් එක්කම අපි දහමින් ඊට වඩා වේගෙන් අපි දහමින් ඉදිරියට යන්නට ඕන. ඉතින් එසේ කටයුතු කිරීමට තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. සස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් තුලින් ජනිත කරගත් ආ පුණ්‍ය ධර්මය පියතුමාට අනුමෝදන් වේවා. මීට දින කිහිපයකට කලින් මියගිය ආදරණීය පියතුමා හරිශ්චන්ද්‍ර සලගාදු මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. මේ පිණින් සුවපත් විය හැකි වෙනත් සසරගත ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති හොද මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාගේම සසරගත ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, රැස් කරගත් මේ උතුම් පින් කමලානි සංසෙන් සම්ම දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන් වේවා. මේ අතන් සිද්ධ කරන දැහැමේ කටයුතු හොඳින් සිද්ධ කරගෙන යනට දේවයන්ගේ දැහැමේ රැකවරණේ ආශිර්වාදය සැලසේවා. මේ අත්තන්ගේ දුව දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන ඒ දරුවන්ගේ අනාගතය සඵල වීමටත් දේවයන්ගේ දැහැමේ රැකවරණේ ආශිර්වාදය සැලසේවා. පින තුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු හොඳින් සිදු කරගෙන මේ අත්තන්ට නිරෝගීව නිරෝගීව තව බොහෝ කාලයක් තමන්ගේ මව් දෙමව්පියන් සමග සතුටෙන් ජීවත් වන්නට දේවයන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි පිනතුනි, දයාබර පියතුමාගේ ගුණ සිහිපත් කරලා එතුමාට සද්දවසෙන් සිදු කරන පුණ්‍ය අනුමෝදනා පින්කම හැටියටයි මෙයත්න් අද දින මේ පින්කම් සිදු කළේ. ඉතින් ආදරණීය පියතුමාට සත්කාර උපකාර මෙයත්න් හුඟා කළා. එතුමා බොහෝ කලක් රෝගාතුරෝ හිටියා, දරුවන් හුඟා සැලකුවා. ඉතින් ඒ කරපු සැලකිලි ගැනම හිතලා මෙයත්න්ගේ හිතේ දුක සංඛාව දුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ තමන්ගේ පියතුමාට කරපු සැලකිලිත් එක්කම දැන් තමන්ගේ අම්මට සලකන්නට ඕන. ඉතින් ඒක තමයි ඒ පියතුමාට කරන ලොකුම සැලකිල්ල. ඉතින් මේ මෑණියන්ටත් මේ පින් කමලානි සංසයෙන් තව බොහෝ කාලක් නිදුක්ව නිරෝගීව මේ දරුවන් සමග දාන ආදී පින් දහම් කරමින් ජීවත් වන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගීතාවය, දිගාසිරි ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නසල සේවා, පරලෝ ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරන්නා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයප්පතා ච නිබ්භයා සෝකම් පන්තා ච නිසෝකා වන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.